තිරුවන් සරණ හැම දිනටම නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉපාකිවතු අරහතු සම්මා සම්බුදු වැඩනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ දිනවල අපි ඇත්තටම ඉගිය සතිය පටන් ගත්ත මේ බුදු ගුණ මෙනෙහි කිරීම අපේ ශක්ති ප්‍රමාණ මිත්‍ර එකතු වෙලා කතා කරලා දැනුවත් වීම පටන් ගත්තා. ඉතින් ඒ අනුව අපේ ඉගිය සතිය සුතරයන් වහන්සේගේ අරහන් ගුණය ගැනයි කතා කරේ. ඊළඟ සම්බුද්ධ කියන ගුණය අපි උන්වහන්සේට පූජා පින්ස පිටි පවසනයේ ගාථාව ඉතිපිසු ගාථාවේ හැටියට මේ ගුණය විදිහට වෙන්නේ සම්මා සම්බුද්ධ ගුණය. ඒ තේරුම් ගැනීමටයි අපේ උත්සාහය. ඒ ආරම්භයක් වශයෙන් අපට අතිගෞරවනීය රේරුකාණේ චන්ද්‍රරත්න සාමණේරයන්ගේ සුවිසි මහ ගුණය සම්මා සම්බුද්ධ ගුණය මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේ සටහන් කරලා තියෙන්නේ. අපි ඒ ටික වචන අපිට සාකච්ඡාවකදීලා අවබෝධ කරගන්න නැත්නම් තේරුම් ගැනීම උත්සාහයක යෙදීම තමයි ඒකට තමයි මතක් කරන්නේ. මේ උන්වහන්සේ මෙහෙම කියනවා, මේ සම්මා සම්බුද්ධ ගුණය සිතනක වැරදීමක් නැති පරිදි නොපැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක් සේ අනිගනීමක් හෝ උපදෙස් ගැනීමක් නොකොට තමන් විසින්ම අතීතානාග යන කලත්‍රයට අයත් වූද කාලත්‍රයට අයත් නොවූද සියල්ල දැනවදාළ බැවි සම්මා සම්බුද්ධ නම් වෙති කියලා. ඊළඟ තුන්වහන්සේ සම්මා සම්බුද්ධ කියන්නේ තේරුම් ගැනීමට පළමෙන් අපිට තේරුම් ගන්න උදව් කරන බුද්ධ කියන වචනේ අර්ථය. වචනේ ඇහෙනකොටම අපි කාටත් මතක් වෙන ගාථාවක් තියෙනවා, තථාගතයන් වහන්සේ විසින්ම බුද්ධ කියන්නේ කවුද කියන්නේ අවස්ථා කුමනිට දේශනා කරලා තියෙනවා. හැම දෙනාම දන්න අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහේ නම් මේ තස්මා බුද්ධෝ බ්‍රාහ්මනෝ කියලා. එතෙදි උන්වහන්සේ කියනවා දැනගත යුතු සියල්ල දැනගත් නිසාද වැඩි යුතු සියල්ල වැඩි ඉවත් කළ යමක් තිබුණා නම් ඒ සියල්ල ඉවත් කළ නිසාද මට බුද්ධ කියලා කියනවා කියලා උන්වහන්සේ එතනදි සඳහන් කරනවා. ඒ වගේම මේ සූවිසි මහ ගුණය පොතේ කියන බුද්ධ යන වචනේ දත් කෙනෙකු කියවේ. දතුවන් අතර අන්නුගෙන් උපදින යම් යම් දේ දැනගත්තෝ වෙති. ස්වය ශක්තියෙන්ම දැනගත්තෝද වෙති. නුන් බුද්ධ නම් එහෙත් සම්බුද්ධ නොවේ. අනුන්ගේ උපකාරයක් නැතිව ස්ව ශක්තියෙන් දැක්වූ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලෝකුත්‍ර සම්බුද්ධ වූද පසේ බුදුහු සියල්ලම දනිති. ලෝතුර බුදුහු සියල්ලම දනිති. පැහැදිලිවම දනිති. අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙසම දනිති. එබැවින් සම්මා සම්බුද්ධ නම් වෙති. ඒ විදිහට තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ ගුණය පැහැදිලි කරන්නේ. ප්‍රමාණයට අපි උත්සාහ හිතෙමු මේ ගැන සාකච්ඡාවක් කරන්න. මෙතනදී අපිට මේ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. උන්වහන්සේ විසින් සම්මා සම්බුද්ධ ත්‍ත්වයට පත් වෙලා ප්‍රථමයෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ උන්වහන්සේ විසින් කරපු තවත් ප්‍රකාශනයක් තියෙනවා. උන්වහන්සේගේ මේ දැන ගැනීම පුබ්බේ අනනුසුතේස ධම්මේසු කියලා. එතන ඉතාම වැදගත් කියන තේරේ අනනුසුතේස ධම්මේසු කියන්නේ කලින් අහලා තිබිච්ච නැති දෙයක් කියන එක. උන්වහන්සේ අවබෝධ යන්න හේතු වෙන්නේ ඒ කියනකත් අපි පොඩක් කල්පනා කරුත් හොඳයි. මොකද තථාගතයන් වහන්සේගේ විශාල ප්‍රමාණයක් ශාස්ත්‍රවරුන් හිටියා. ඒ හැම ශාස්ත්‍රු කෙනෙක්ම මේ එහෙම ඇයි අපි තථාගතයන් වහන්සේට මේ විදිහට වන්දනා කරන්නේ ප්‍රතිපත්ත කරන්නේ? උන්වහන්සේ සූ ධර්මය ඒ කිසිවකුත් දේශනා කරපු යමක් තිබුණද ඊට වෙනස් නිසයි. ඒ උන්වහන්සේ විශේෂණ කළගත්ත යම් කිසි කලින් නොයසූ ධර්මයක් කියලා උන්වහන්සේ කියනවා. එතකොට අපි මෙන්න මේ ගැන මම හිතුවා අපි සාකච්ඡාවක් කරොත් හොඳයි කියලා. ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. අපි කල්යාණ මිත්‍රයන් මිතුරු මිත්‍රියන්ට ආරාධනා කරනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ බුද්ධානුස්සති පිළිබඳ සාකච්ඡාව කරගෙන කියලා. මම විවෘතව ආරාධනා කරනවා කල්යාණ මිත්‍රයෙකුට හෝ මිතුරෙකුට ඉදිරිපත් වෙන්න. හොඳයි. සම්මයි ශ්‍රීමති මහත්මිය, තෙරුවන් සරණයි චිත්‍රණ ග්‍රෂ් මහත්මිය. මම හිතන්නේ රේරුකානේ චන්දවිමල මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ يعني ඇතින් කියෝනේ මම කියන්නේ සම්බුන් ඥානමත් සින්ම අර අපිටගත් අතඹුලක්ේ හැම දෙයක් ගැනම දැනගන්නවා යන අර්ථයෙන් තමයි ඒ බව කිව්වේ. ඒකෙදී ඇත්තටම හිතාගන්නවත් පුළුවන් කමක් නැහැ ඒ වගේ ඥානයක් ගැන. يعني පුදුමාකාර වෙච්ච ඥානයක් තිබුණ උත්තරමේ සම්මා සම් ඒ කියන්නේ එහෙම ඥානයක් ලැබෙන්න නම් මොකද ඒ කාලේ හිටිය ෂඩ් ශාස්ත්‍රවරු හිටිය ප්‍රසිද්ධ ශාස්ත්‍රවරුන් 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙන් තිබුණා හිටිය ගෝලබාල ගෝඩ. නමුත් එතෙන්දී අපි දකින්න දෙයක් තමයි ඒගොල්ලත් මේ ආවට ගියාට මත ප්‍රකාශ කරපුවා හැකිද වෙයි යම් කිසි විදිහකට යම් කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ කරලා තමයි ඒගොල්ලන් ඒ දිහට කිව්වේ. නමුත් ඒ ශාස්ත්‍රවරු දිහා බැලුවාම ඒගොල්ලන්ට පේන සීමාවක් තිබුණා. ඒ සීමාව තුර දේවල් වලට ඒගොල්ලන් ඒ කියන්නේ අකින දේවල් අනුව තමයි ඒගොල්ලන් සත්‍ය මේකයි කියන එක හොයාගත්තේ. ඉතින් ඒගොල්ලන්ගේ දැකීමේ සීමාව බොහොම අරුන් ගැතරපත් පටු සීමාවක් තිබුණා. සමහරුන්ගේ තිබුණා ගොඩක් හොඳ විශාල පුළුල් සීමාවල් තිබුණා. උදාහරණයක් එක තම නිරාද පුත්ත ගත්තාම ඉතාමත්ම කාගෙත් සිත් ගන්නාසුළු දර්ශනයක් තිබුණු කැනැත්තේ. ඒ වගේම ඒ කියන එක විශේෂයෙන් පිළිගත්ත කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි ඒ වගේ ඇත්මම මේ සම්පූර්ණ අතීතය අනාගතය වර්තමානය කියන කාලත්‍ර තුන ගැනම තිබුණු පිරිසිදු අවබෝධය. මම හිතන්නේ ඒ අවබෝධයම තමයි හේතු වුණේ මේ සියල්ලන් අභිභව අපිට මහා ප්‍රතාපවත් පුද්ගලෙක් එහෙමත් නැත්නම් මහා ප්‍රාඥයෙක් හැටියට මේ දර්ශනය ලොවට දෙන්න මාගේ අසීමිත ඥානය. ඒ ඥානයන් හින්දා තමයි තමන්ගෙන්ම දැනගත් අර කිව්වා වගේ පෙර නොඇසු විරු මේ චර්ය. ඒකට අපි කිව්වොත් මේ පටිච්චසමුප්පාද ධර්මයන්, ඒ ආදී වශයෙන් වූ ඉතාමත්ම ගැඹුරු දහමක් දැනීම අපි දැනට මේ කාලෙදී අපි සමහරලාට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් හෝ ගිහියෙක්ගෙන් හෝ බණක් ඇහුවම අපිට ඇත්තටම මේ අවහම මත් ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේ ධර්මයේ ගැන. ඉතින් ඒ අතින් බලනකොට අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සැදීම් වහන්සේගේ මුඛයෙන් ඒ දේවල් දේශනා කරනකොට ඔතරම් ඒකේ ප්‍රබලතාවයක් මේ තාපුදී අදපුදී ඒ විදිහට ප්‍රකාශ කරනකොට කොච්චර බලවත් කමක් ඒ ධර්මයේ තිබුණාද කියලා. ඉතින් ඒ අනුව අපිට හිතෙනවා අපිට ජීවමානව නොදැක්කත් මේ වගේ හරි අපිට මේ බුදුගුණ ගැන මතක් කරලා ඒ බුදුගුණ අපේ බුදුරෙක් මේදී හරි ගුණති ප්‍රජානන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා අපේ ශාස්ත්‍රීය බවට පත් කර ගන්න අපි වාසනාවන්ත වුණා කියලා ශ්‍රද්ධාවක් ඇති කරලා ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ ශ්‍රද්ධාව කියන එක නැත්තම් අපිට ඉදිරියට යෑමේ අපහසුකමක් ඇති වෙන නිසා ඉතින් මම හිතනවා ආරම්භක ඒ කොටස් ටික මතක දුන්නාට පස්සේ මට ඉතින් ඇත්තටම නැවත වරක් හිතුණා අපි කොච්චර වාග්යවත්ද මේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න මේ සම්මා සම්බුදු ගුණය ගැන අවස්ථාව දීලා ඉහළට මා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අප්‍රමාණ තින් දැන් සත්‍යය මාත්මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා වෙලාව ගත වෙන හින්දා මම ඉක්මනින් කරන්න මොකද මේ අපිට ගොඩාක් කතා කරන්න තියෙනවා. තෙරුවන් සරණයි. එතුමා නෑ වගේ පේන්නේ. වසන්ත මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. හොඳයි. තෙරුවන් සරණ සිදු දනටම අද මාත්‍රිකාවේදී ඇත්තම යන වචනය එක ඒකේ විස්තරාත්මක විස්තර කරා මේ කල්‍යාණ මිත්‍ර විස්තරක්ෂා නිරේ දුන්නම ඉතින් සුකරන්න කියලා තියක් නෑ. ඇත්තට මම ටිකක් කියන්න පුළුවා මේ මාගේ ස්වාමීන් වහන්සේ භාග්‍යවත් සම්මා සම්බුද්ධයන් වහන්සේ මේ කිසිම ගුරුව ඒ කියන්නේ ප්‍රාර්ථත්‍ය ධර්මය මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ඊට පස්සේ පානේ කියලා ඒ සත්‍ය ස්නානන් සමුදය සත්‍ය කියන්නේ ඒ සමුදය සත්‍ය උනාන්සේ ගුරු උපදේශක නැතුම් ප්‍රහාණය කොටවත් තින් ඒක බලවහම සම්මා සම්බුද්ධ කියන වචනේ කිසිම කෙනෙකුට ඒ කියන්නේ වෙන දැන් අපි බුදු ජන්මහන්සේලට අදාළ ඉගෙන වචනේ පාවිච්චි කරන්නේ නැති ඒක සම්මා විසින්ම මේක මහා මේ ප්‍රඥාවකින් මේ සමන් විසින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත නිසා ඉතින් එතකොට ඒ වගේ මේ චතුරාර්ය සත්‍යයේ අමතර ධර්මයේ ඒ වගේ ඒවා ඉතින් ඒක තමන් විසින්ම කරපු නිසා තමයි උන්වහන්සේලාට සම්මා සම්බුද්ධ යන අපි කවුරු දීග සාකච්ඡා කරනවා මේ ගැන සිංහ දාන්ට මම ඉන්න තියෙන ශිල් ග්‍රාහක පුරෝණ සම්මේ දිල් දුක් මහත්මයා ඔබතුමාට පුළුවන් ද අපිට සම්බන්ධ වෙලා සම්මා සම්බුද්ධ බුදු ගුණය ගැන සාකච්ඡා කරන්න තිරන්ත තිරුවන් සරණයි හැමදෙම ඇතම ස්කර්මතර කියබලි සලංකලා වගේ කොන ඒක ගැන සරල තේරුමක් වශයෙන් තමයි මට තියෙන්නේ අර සම්පන්න විශිෂ්ට ලෙසම ඒ තමන් විසින් ඒ අවබෝධ කරගත්තා කියන අර්ථය තමයි මම දැනගෙන තියෙන්නේ. මොකක් හේතුවක් දැන්නේ බුද්ධානුස්සති එහෙම ගොඩක් වැඩක් වැඩන්නේ නෙමෙයි මම කියන්නේ වැරද්දක් නෙවෙයි මම අර දැන් සතියේ ඉතිපිසෝ භගවයි කියන එකෙම එක දවසකට එක සැරයක් දෙතරක් විතර කියවෙනවා එච්චරයි. ඒක සීමා වල ප්‍රති මමත් කැමතිවම හරි තියෙනවා. මේ ගොඩක් දේවල් අහලා තියෙනවා. ඒ කියන්නේ පුරුෂ ලක්ෂණ. එතකොට ඒ ආදිවාසීන් දේවල් ඒවා ඉතින් මම දැන් කොහොම අදාළ වෙනවද කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොම්පින් මහත්මයා ඇත්තටම සම්බුද්ධ කරනකොට බොහෝ දේවල් කියනවා කතා කරන්නේ. සම්මා සම්බුද්ධ බුද්ධ කියනකොට අපි සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ශ්‍රාවක සංඝරත්නයටත් රහතන් වහන්සේලාටත් බුත් සම්මා සම්බුද්ධ කියලා යොදන්නේ සරුවඥන් වහන්සේ නමකට පමණයි. එතකොට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ උන්වහන්සේ ලෝක ධර්මතාවයන් ඉතා පැහැදිලිව ඉතා පිරිසිදුව අවබෝධ කළ නිසා. එතකොට මේ ලෝක ධර්මතාවයන් අතීත අනාගත වර්තමාන කාලයට අයිති සංකත අසංකත ඊළඟට සුදු කළු ඒ කියන්නේ පින්පව් ආදේවල් සියලු ලෝකවලට සම්බන්ධ වෙලා ඒ සියලු ලෝක සම්බන්ධයෙන් උන්වහන්සේ ඉතා පැහැදිලිව පිරිසිදු වෙර සංසගේ ප්‍රඥා මහිමෙන්ම දැකලා දේශනා කොට වදාළ උත්සමයක නිසා තමයි අපි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතකොට අවබෝධ කරගෙන ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුක කියන එක ඊළඟට දුකට හේතු දුක් කිරීමේ මාර්ග වශයෙන් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේ දුක දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක පිරිසිඳ දකින්න ඕනේ කියලා කිව්වා. සමුදය ප්‍රහාණය කරන්න ඕනේ කියලා කිව්වා. නිරෝධය කරන්න ඕනේ කිව්වා මාර්ග ඕනේ කියලා කිව්වා. එතකොට උන්වහන්සේ මේ විදිහට පැහැදිලි කළා දුක. එතකොට කෘත්‍ය ඥානය, කෘතඥානය, කෘතඥානය වශයෙන් විපරිවට්ටයක් වශයෙන් 12 ආකාරයකින් මේ දුක, සමුදය, නිරෝධය මගේ ගැනත්ව හොඳට දකින්න ඕනේ. එතකොට ඒ දුක කියන දේ ගැන අවබෝධ කරන්න ඕනේ. දුක කියන එක පිළිබඳ අවබෝධයක් ආ කියලා දැන් ඒ සත්‍ය ගැන දැනගන්න ඕනේ. සමුදය ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා ඒ ගැන කටයුතු කරන්න ඕනේ. සමුදය දැනගන්න ඕනේ. ඒ වගේම නිරෝධයත්, නිරෝධය කියන්නේ මොකක්ද කියලා සත්‍ය ඥාණයෙන් දැනගන්න ඕනේ. නිරෝධය ලබා ගැනීමට යම් ගේක යෙදෙන්න ඕනේ. ඊළඟට ඒ මාර්ගයේ යෙදුනා කියන දැනුම ලබා ගන්න ඕනේ. ඒ සඳහා යන මාර්ගය ආර්ය ශ්‍රැංක මාර්ගයයි කියලා ඥානින් අවබෝධ කරගත්තා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ඕනේ කියලා දැනගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා කියලා දැනගත්තා. උන්වහන්සේ ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන අපිට උන්වහන්සේ දේශනා කළා. එතකොට ඒ සම්මා සම්බුදුරජාණන්ගේ ਸਰුවඥතා ඥාන දේවල් අවබෝධ වෙන්නේ අවබෝධ වෙලා ඊළඟට දෙව් මිනිසුන්ට දේශනාකට අදාරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා ඊළඟට වදාලා දුක්ඛ ආර්ය සත්‍ය මේ විදිහට දකින්න කියලා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ සංකත සංසප්තිනාමර්ථයෙන් බලන්න කියලා කිව්වා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ පෙළන දෙයක්. දුක කියන එක මිනිසුන්ව පෙළනවා. ඊළඟට ඒක සංක හේතුන්ගෙන් ඇති වෙන ඊළඟට හැම වෙලේම දවන තවන දෙයක් සංతాපය හිත සංతాපයට පත් කරන දෙයක් විපරිණාමයේ වෙනස් වෙන දෙයක් දුක්ඛාරිය සත්‍ය බලන්න කිව්වා පීලන සංකත සංతాප විපරිණාමර්ථයෙන් ඊළඟට උන්වහන්සේ දාලා ආර්ය සත්‍යය ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් බලන්න කියලා ආයෝහන සංයෝග ලිබෝධාර්ථයෙන් ආයෝහණය කියලා කියන්නේ රැස් කරනවා දුක රැස් කරනවා. එතකොට නිධාන කියලා කියන්නේ දුකට නිධානයයි දුකට හේතුවක් වෙනවා. දුක හා බැඳී පවතිනවා සංයෝග වෙලා පවතිනවා නිධාන සංයෝග පලිබෝධ දුකින් මිදීමට පලිබෝධයක් විදිහට දුක සමුදය සත්‍ය පවතිනවා කියලා. ඊළඟට නිරෝධාරිය සත්‍ය බලන්න කිව්වෝ ඒක නිස්සං අසංකත අමත. එතකොට විවේකය අර දුක් කරදර වලින් විවේක වෙලා විවේකයටපත් ඒ නිදහස විවේක නිස්සරණ. නිස්සරණ කියලා කියන්නේ දුක නැති කරලා ඊළඟට අංකත. අංකත හේතුප්‍රත්‍යයෙන් ඇති වෙන තත්ත්වෙ නෙමේ. හේතුප්‍රත්‍යයෙන් ඇති නොවන අසංකත ධාතු නිර්වාණය. අමෘතය මරණය නැති. මරණයෙන් ජීවිතෙන් නිදහස් වෙලා මේ ජීවිතෙන් චුත වෙලා තව තැනක ඉපදීම. එතකොට අන්න ඒක අමෘත. එතකොට ඒ විදිහට විවේචන අසංකත අමතාර්ථයෙන් උන්වහන්සේ නිරෝධාරි සත්‍ය දේශනා කරා. ඊළඟට මාර්ගයේ උන්වහන්සේ දේශනා කරේ නියානික හේතු දස්සන අධිපතෙය කියලා. නියානික ඒ මාර්ගයේ ගියොත් ඒකාන්තේ නිවනවා. ඊළඟට ආරේෂ්ඨාංග මාර්ගයේ නිවනට හේතුවක් වෙනවා. ඊළඟට නිවන දර්ශනය කරනවා, නිවන පෙන්වා දෙනවා. ඒ වගේ දේවල් වල ප්‍රතිබවින් ඒවා යටපත් කරලා මේ අධිපති බවින් යුක්තව පවතිනවා. අන්න ඒ විදිහට උන්වහන්සේ බෙද බෙද බෙද බෙද ඒ කියන්නේ නොයෙක් නොයෙක් දෙනාගේ ධාරණ මට්ටමට, ප්‍රඥා මට්ටමට ගැළපෙන ආකාරයට බෙද බෙද අදාලා. එතකොට ඒ ආකාරයට උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙනවා. ඊළඟට උන්වහන්සේ බුදු ගුණ ගැන ආස්තියමත් විදිහට සඳහන් වෙන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ කාලකාරාම සූත්‍රය. එතකොට මේ කාලකාරාම සූත්‍රයේ කියනවා උන්වහන්සේ කරපු සූත්‍රයක් කාලක කියන සිටුවරය හදපු මේ ආරාමින්ද ඒකේ කියන උන්වහන්සේ යෝකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස් සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය මේ ලෝකයේ බඹුන් මරුන් සහිත මේ මිනිසුන් සහිත මේ ලෝකයේ දිත්තං තං උත්තං සං පරියේ අනුවිචරිතං මනසා තමහං ඥානං. ඒ කියන්නේ මේ තුන් ලෝකයේම මිනිස්සු දකින දේ, අහන දේ, දැනෙන දේ දැන් උන්වහන්සේ කරා පැමිණෙනේවා, උන්වහන්සේ සොය සොයා යන්නේවා, උන්වහන්සේ ඒ සියලු දේම ඉතා පැහැදිලිව දන්නවා කියලා. ඒ විදිහට ඒ කියන්නේ බුද්ධ ඥානය කියන එක, සම්මා සම්බුද්ධ කියන එක කොච්චර සරුවඥතා ඥානය කියන එක කොච්චරද ගන්න ඒ වගේ සූත්‍ර වලින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් ඒ ආකාරයට උන්වහන්සේ සරුවඥ වෙනවා. ඊළඟට උන්වහන්සේ ධර්මය බෙද බෙද බෙද බෙද දුන්නා. ඒ කියන්නේ අපි මේ මිනිස්සේ පුද්ගලයේ සත්වයේ අම්මා තාත්තා කියලා කියන ජීවිත නාට ඊළඟට බෙදුවා ඒවා ස්කන්ධවලට. ආයතන 12කට බෙදුවා. ඊළඟට අටලොස් ධාතු වලට බෙදුවා. මේ බෙදලා බෙදලා බෙදලා උන්වහන්සේ ඒ දේශනා කරේ මේ සේරම දුක්ඛාරය සත්‍ය. මේවා ඇති වෙන්න හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව නැති තැන නිරෝධාරි සත්‍ය, නිරෝධාරි සත්‍යට යන මාර්ගයේ මාර්ගාරි සත්‍ය කියලා. මෙයා කාර්ය වහන්සේ සකල ලෝක ධර්මතාවයන් අපිට ඉතා පැහැදිලිව අවබෝධ කරලා දුන්නා. ඒක නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙනවා. මම ආරාධනා කරන. ඔව් තිරුවන් සරණයි. ශ්‍රීමති මාත්මිය මම හිතන්නේ සමා වෙනවා මේ මැදි කන්නලා. මම හිතනවා බුදුනේ කියාවින යනකොට අපිට ඇත්තට මට මතක් වුණේ මේ පဋාණ දේශනා මේ දවස්වල කරගෙන යන පဋාණ දේශනා දිහා බැලුවා. බුදු කෙනෙකුට නැරෙ කොහොම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්ද කියන එක තමයි ඇත්තට මට වුණේ පිටක් සත්‍යයේ උපස්තියේ සිටිය දක්වා ඇති වෙන සේරම සිත් ඒ චිත්තක්ෂණයකින් ඇතිවලා නැති වෙන ඒ සිත් පිළිබඳ කොච්චර දෙයක් කොයිතරම් දෙයක් දෘජනාක් එක් වටහාගෙන තිබ්බද කියන එක ඉතින් ඇත්තටම හරිම ආශ්චර්යවත්. ඒ වගේම මේ අර කිවෝගේ නාම රූප කියන දෙක බෙදාගත්තාට පස්සේ ඒ කොට ඒ වගේම මේ නාම කියන සිතුවිලි ටිකක් ගැන මේ තරම් දුරට හදාවරපු කිසිම දැන් අපි ගන්න ඉන්න මනෝවිද්‍යාඥයෝ ඒ වගේම සයිකොලොජිස්ට්ලා ඉන්නවා. නමුත් ඒ මොන විශේෂ ධාරාවක් ඇදුවත් මේ වගේ දෙයක් ගැන සත්‍ය දෙයක් ගැන සොයාගන්න පුදුම නුවණක් දර්ශනයක් තිබුණු උත්මේ ඒක ඇත්තටම යබුත මේ කීප ටිකම මතුණා එකයි මතක් කරන්න ඕනේ කියලා හිතන තරම් තරණයි. ඔව් ඇත්තමයි. ඔබ බොහොමකින් මෙදැත මහත්මයා ඇත්තටම සම්මා සම්බුදුරජාණන්ගේ ප්‍රඥාව දැනගන්න අපේ ප්‍රඥා මහිමේ ඉතින් ඒක දැනගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම තමයි දැනගන්නේ. ඉතින් අපි මේ ආවට ගැලපෙන ආකාරයට මේ ආකාරයට දැනගන්නවා. ඉතින් එහෙම දැනගන්න දැනීම පවා අපිට මහත් ආශ්චර්යමත් දෙයක් බව තමයි මට තේරිලා තියෙන්නේ. පික් කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා අසංග මහත්මයා ඔබතුමාට පුළුවන් ද සම්බන්ධ වෙන්න? එතුමා නෑ වගේ. අසංග මහත්මයා ඔව් තෙවන් සර්ණයි සිළු දිනාටම සම්මා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ කියන මේ ගුණය නම් කතා කරන්නේ මම පොඩි ප්‍රශ්න විදිහට ඉදිරිපත් කරන්නම්. දැන් ශ්‍රීමති මහත්මිය විස්තර කරන මේ අවස්ථාවේදී අර බෙද බෙදා වදාරන බුදුහාමගේ ගුණය ගැන මේක දැන් සම්මා සම්බුද්ධ ගුණයට අමතරව මේ බෙද බෙදා දක්වන එක මේ භගවා කියන පරිණාමය කියලාත් අහලා තියෙනවා. මේ බලවා කියන වචනේ තේරුමත් එක විදිහකට මේ බෙද බෙදා සංකල්පන එක කියලා අහලා තිබුණා. මේ බුද්ධ ඊට කලින් තියෙන බුද්ධෝ කියන එකක් තියෙනවනේ. එතකොට මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් එකයි සම්මා සම්බුද්ධ කියන එක අතර වෙනස මොකද්ද කියලා. මොකද දැන් අපි මේ බුදුමුණ කියලාම කියන එකම ඒ බුදුමුණ මේ නමයම තියෙන පාඩේ තැන් දෙකක ඒක සඳහන් වෙනවා. එතකොට ඒ දෙකේ සම්මාස කේම තියෙන ගුණයක් ගැනද නැත්නම් රහතන් වහන්සේ පසේ බුදුවරු ඒ හැමෝටම මේ බුද්ධ කියන ගුණය ඊට පස්සේ එදෙනවද කියන්නේ එක දිලි කරගන්න ඕන. මොකද මේ මම තාම කොතනවත් සූත්‍රයක් දැකලා නැහැ මේ බුදුගුණ එකින් එකට විස්තර වෙනවා. අපි ඔය ගොඩක් කතා කරනවා අටුව අනුව තමයි කියලා මේ දැනගන්න තියෙන කියලා මට මේ අහලා තියෙන විදිහට. ඒත් ඒ දෙකේ කවුරු හරි වෙනසක් දන්නවද මේ මේකයි මේ මේකයි කියලා තේරුම් ගන්න. ඇත්තටම මම තේරුම් අරන් තියෙන්නේ මම ධර්මදේශනා අහලා තේරුම්ගත් දෙයක් තමයි. මට සූත්‍ර දේශනාවක් අරගෙන ඉදිරිපත් කරන්න බෑ. ආ සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ පරෝපදේශයෙන් තොරව ගුරු උපදේශව රහිතව ස්වයම්භූ ඥානෙන් තමන් වහන්සේ ඒ ඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා. එතකොට උන්වහන්සේ ඒ ප්‍රථම ධර්ම දේශනාවේදී දේශනා කරා පුබ්බේ අන්නම් ඒ වෙනකොට කිසි ඒක පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. මේක පෙර අහලා නැහැ. උන්වහන්සේගේ ਸਰවඥතා ඥානෙන් උන්වහන්සේ බෝධි මූලයේ සම්බ කරා වූ ඒ ඥානම් බාරින් තමයි උන්වහන්සේ ඒක දැනගත්තේ. උන්වහන්සේ ඒ දේ දැන් සරුවක්ඥන් වහන්සේ නමකගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික වශයෙන් අපි මේ සම්මා සම්බුද්ධ වශයෙන් හිතන්නේ සරුවක්ඥතා ඥානෙන් සැලකෙන් ලෝකයට දේශනා කිරීම. එතකොට ඒ ගුණයෙන් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ වෙනවා. දැන් බුද්ධ කියලා කියන්නේ සියුස්ස දත් උතුමා කියන අදහස තමයි මම අහලා තියෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය දත් උත්තමයා තමයි බුද්ධම චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානෙන් පරෝපදේශයෙන් තොරව අවබෝධ කොට දෙව් මිනිස්සුන්ට නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අවබෝධඥානයෙන් යුක්තව දේශනා කළා නෙමෙයි. උන්වහන්සේ එකේ උන්වහන්සේට තිබුණනේ මේ විශිෂ්ට ඥාන හයක් ත්‍රිමසේ අනවශි. එතකොට උන්වහන්සේ ඒ එක එක්කිනාට දරා ගන්න පුළුවන් විදිහට ලබා ගන්න පුළුවන් විදිහට ගැළපෙන ආකාරයට උන්වහන්සේ ධර්මය බෙද බෙද දේශනා කළ නිසා. ඔබතුමා කිව්වා හරි බජි විභජි පටි විභජි ධම්මරතනන්ති භගවන් භගවා කියලා භගවා බුදු ගුණයට කි මම මේක සඳහන් කරේ උන්වහන්සේ එකපාරට දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය කියලා නෙමෙයි. උන්වහන්සේ ඒක බෙදලා බෙදලා බෙදලා දේශනාකට වදාලා උන්වහන්සේ ඒ ප්‍රඥාවෙන් දැකලා ඒ අයට දැන් අපි ආදන්නවා පස්වග තවුසන් වහන්සේලාට දේශනා කරාට පළමු විනියම එක තවුසන් වහන්සේ තමයින් අවබෝධ කරේ. එතකොට අනිත් අයට නැවත නැවත අවබෝධ. ඒ කියන්නේ අවබෝධඥානයේ කේ කිනාගේ වෙනස් නිසා උන්වහන්සේ ඒ ආකාරයට දේශනා කළ බව තමයි මගේ අදහස. පෙරුවන් සරණයි. එතකොට දැන් ඔතන තියෙන එතකොට මේ මට පැහැදිලි කරගන්න ඕන එකක් මම මේක දැන් ගොඩක් කල් තිස්සේ හොයන එකක් තමයි. මොකද මීට කාලකට කලින් රහින් වහන්සේ කෙනෙක් මේ විස්තර කරනකොට පැහැදිලි කළා මේ බුදු ගුණ කියන එක අප තුළ ඇති කරගත යුතු දෙයක්. හැමෝටම ඇති කරගන්න පුළුවන් දෙයක් කියලා. ඒතර ඒක ඒ බුදු ගුණ විස්තර ඔය මේ අපි අහන තියෙන විස්තර වල සමහර ගුණ දැන් උදාහරණයක් අරද්දී විජ්ජාචරණ සම්පන්න කියන ගුණය ඇතුලේ තියෙනවා අතර ධාන ගැන ආහාරයේ පමණ දැනුම නිදිවැරීම හිරියොත් අපේ වගේ ගොඩාක් විස්තර තියෙනවා. ඒතර ඒක යන්යම් ප්‍රමාණ වලින් මාර්ගය යනවා. ඊට පස්සේ මාර්ගය සම්පූර්ණ කරලා රහතන් වහන්සේ තුළ ඒ සමහර ලක්ෂණ මේ බොහෝදුරට සම්පූර්ණ මේ බොහෝදුරට නේ සම්පූර්ණ වෙනවා ඇති. ඒක එතකොට දැන් සම්මා සම්බුතර බුදු ගුණ මෙතන තියෙන මේ ගුණ නමයෙන් එහෙනම් බුදුහාමුදුරන්ට විතරක් ආවේනික සම්මා සම්බුදු ගුණේ විතරද අනිත් රහතන් වහන්සේලට හෝ ඊට ඒ මාර්ගය යන අයටත් ඇතිවෙනවද කියන එක. එතකොට එහෙමනම් එතකොට දැන් අර මට ඒ කිව්සාමින් උත්තර එහෙනම් ආයතන ඇති කරගන්න පුළුවන් ගුණ 8යි. ගුණ 9ක් බෑ. එහෙම නැත්නම් මෙතන පොඩි ගැටු සාගතද අද තේරුම් කරගන්න මට ඒක ගැන හරියටම කිසිම දැනගෙන එහෙම කාගෙන්වත් පැහැදිලි උත්තරයක් හම්බෙලා තිබුණේ නැහැ. ඒකින් තමයි මේක මතු කරේ. තේරුම් ගන්න සරණයි. ඇත්තටම හොඳයි මේ වගේ අදහස් එන්නේ. මේ වගේ ප්‍රශ්න එන එක භාග්‍යතුන් වහන්සේ නමකගේ ඥාව සර්වඥතාඥානෙ ඊළඟට උන්වහන්සේ පිරු පාරමී බලය ඉතාම අධිකයි. එතකොට නම අපි දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙලා හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මසේනාධිපති ඊළඟට සතුන්ගෙන් අගතැන් වෙලා හිටියා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ ආකාරයට. නමුත් ඒ උන්වහන්සේ පිටිපොට ඔය බුදුරජාණන් වහන්සේගේ පිරූපාරමී බලයෙන් සහ උන්වහන්සේගේ ලැබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණාදිය ඒ උන්වහන්සේලාට ශ්‍රාවක සංඝරත්නයට තිබුණු බවක් අපි දන්නේ නැහැ. සමහර විට බව සඳහන් වෙනවා. නමුත් ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ඒ පාරමිතා ගුණය උන්වහන්සේගේ ප්‍රඥා මහිමය සතු ඒ පැහැදිලි කිරීම ඒ කියන්නේ ඔක තියෙන අනුත්තර පුරිස ධම්මසාරති කියන ගුණේ සීල සමාධි ප්‍රඥා අවිපී ඥාන දර්ශන ධර්ම දේශනා විලාශය ධර්ම අවබෝධය ඉර්ධි ප්‍රාතිහාර්ය ආදී දේවල් ශ්‍රාවකින් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේගේ ඒ දක්ෂතාවල් හැකියාවල් ප්‍රඥා මහිමය අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි. එතකොට ඔය කෙලෙසුන් නැසූ ගුණය තියෙනවා ශ්‍රාවක සංඝරත්නයේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ගුණය තියෙනවා සංඝරත්නයේ. ඊළඟට විද්‍යාචර්ය සම්බස්කරණ ධර්ම ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා ඒවත් තියෙනවා ශ්‍රාවක සංඝරත්නයේ. ඒ ආකාරයට ඒවත් තියෙනවා. ඒවෙන් කොටස සම්පූර්ණයෙන් නැති වුණා. එතකොට ඒ මහා සංඝරත්නයේ ඒවත් තිබුණාට භාග්‍යවතුන් වහන්සේ නමකගේ ඒ අංග ඒ කියන නවාරහාදී බුදු ගුණ හැම වෙලේම අනිත් ශ්‍රාවකින් වහන්සේලාට වඩා ජේෂ්ඨ වශයෙන් තියෙනවා. ඒ ගුණ වලින් සමහර ගුණ ශ්‍රාවකින් වහන්සේලාට තියෙන බව තමයි ඒක මම අවබෝධ කරපු දෙය. වැඩි විස්තර කියන්න මම දන්නේ නැහැ. පෙරුවන් සරණ. මම ආරාධනා කරනවා කල්යාණ මිත්‍රයෙකුට ඒ ගැන තව පැහැදිලි කරන්න කියලා. මේ තව චූට්ටියක් ඇඩ් කළා මම මේ නිහඬ වෙන්නම් මේ එතකොට දැන් මම මේ යන් නේ නැහැ කියලා හොන් පැහැදිලි කරගන්න යුතු දෙයක් කියලා වගේ මේ මට පැහැදිලි කරගත යුතු දෙයක් හින්දා හැබැයි මේක භාවනා කරනකොට හරි සාමාන්‍ය ඒ වගේ එනකොට කිසිම ගැටලුවක් මේක නිකන් අර වැඩිපුර පැහැදිලි කර ගැනීමේ අදහසින් හිතේ එදෙන ප්‍රශ්න. එතකොට මේ දැන් එහෙනම් හරි එතන හරි බුදු ගුණ තියෙනවා එහෙම නමයක්. එතකොට සංඝ ගුණ කියලා තියෙනවානේ. එතකොට අනිත් සියල්ල සම්මා සම්බුදුරජාණන් අර්ගයන් සියල්ල ඒ මාර්ගය වඩන සියල්ලෝම මේ අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන හතරට යදෙනවා නම් ඒ හතරේ මේ විශේෂයෙන් භික්ෂු භික්ෂුණී කියන මේ දෙපාර්ශ්වයට සංඝ ගුණ තියෙනවා. සංඝ ගුණ තමත බුදු ගුණවල සඳහන් වෙන ඒ ලක්ෂණ තියෙනවා හැම යම් යම් විදිහට තියෙනවා. එතකොට ඇයි එහෙමනම් වෙනම සංඝ ගුණ කියලා ආයෙත් විස්තර වෙන්නේ? ඔන්න ඔය වගේ නිකන් ලාඩිදන කොට හිදෙන තැන් තියුණා. ඒක මම මේ නිකන් මතු කරා විතරයි. මේක මේ මේ මේ මම කියන දේ ප්‍රශ්නයක් විදිහට ලොකුවට මේක කරගන්නත් එපා. මේක මෙතනින් මේක ගැටලුවක් නම් අමතක කරත් කමක් නැහැ. මට මේ ඇති වෙච්ච බොහෝ කාලයක් තිස්සේ නිකන් මන්තරන තිරුවන් සරණයි. ජයන්ත මහත්මිය ඔබතුමාට පුළුවන් ද ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න? තිරුවන් කරන්න. මම හිතමු හොඳයි. තිරුවන් සරණයි. මේ අසංග කලින් ප්‍රශ්න මට උත්තරයක් කියන්නේ මේ මම මගේ තියෙන නෝට් එකක අනුව මට කියන්න පුළුවන් වුණා. එතුමා කිව්වා කියලා මේ සුත්‍රපිට අභිධර්මයේ පිටකේ මේ සම්මා සම්බුද්ධ කියන බුද්ධෝ ඒක බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨත්වය ගැන විස්තරයක් තියෙනවා. මග්ගපකරණේ එනි භාගයේ බුද්ධ ජයන්ති මුද්‍රණයේ 328 වෙනි පිටුවේ ඒකේ තියෙනවා විස්තරයක් කළා විශාලිත මේක තියෙනවා මේ තථාගත සංහසේගේ තථාගත බලය කාය බලය සහ ඥාන බලය වශයෙන් දෙකක් විස්තර කළ දෙන විශාල වශයෙන් ඊට පස්සේ තියෙනවා සම් මුද්‍රණයේ තියෙනවා 451 වෙනි පිටුවේ විශාල විස්තරයක් තියෙනවා. ඒ වගේම මධ්‍යම නිකායේ මුල්පණ්ඩිතකේ ඒකේ තියෙන ජයමහන්සේගේ ඥාන බල දස බල ඥානයකින් ඉස්සරය. එතකොට ඉතින් ඊට පස්සේ මධ්‍යම නිකායේ මාර්ගන්ති සූත්‍රයේ බුද්ධ ජයන්ති මුද්‍රණයේ තියෙන 298 වෙනි පිටුවේ තියෙනවා. ඒ වගේම මධ්‍යම නිකායේ මහා චත්තාරික සූත්‍රයේ බුද්ධ ජයන්ති තියෙන 212 ඒවත් පපිටකේ තියෙන මම කියන්නේ බලේ එතුමාට එතකොට මෙයා බලලා තවත් සාකච්ඡා කරන්න පුළුවන් කැමති නම් අපිට සමහරවිට එහෙමනම් පොඩ්ඩක් අහන්න ඔය තියෙන සූත්‍ර ඔය ගොඩක් තැන්වල මේ බුදු ගුණ නමය වෙන වෙනම විග්‍රහ කරපු තැනක් මම දැකලා නැහැ නේ. මම ඒක මේ කියන්නේ බුදු ගුණයක් කියලා ඒ ඔක්කොම නමයම කියන ඒ පාඩේම ගොඩක් තැන්වල සඳහන් වෙනවා. විශේෂයෙන් මේ සම්මා සම්බුද්ධ කියන්නේ මේයි ප්‍රභු විස්තනක් නැහැ එකක් ඒක බුදුහාමුදුරන් ගුණ ටිකක් කියලා ඊට පස්සේ මුළු මේ පාඩේම බුදු ගුණ පාඩේම ඒක තැන්වල සඳහන් වෙනවා. මගේ මම දැකපු තැන්වල මේ හම්බුනේ මොන ඕන තරම් තැන්වල විස්තර වෙන සූත්‍ර තියෙනවා. මම හැම මේ මත කරේ අපි දැන් අද සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය අරගෙන විස්තර වෙන සූත්‍රවල තියෙන විතරයි මම මත කරේ. ඒක මමත් මේ හොයන හිඳම ඒක මත කරේ. පෙරවන් සර් නැහැ. ආහ වෙන පුළුවන්. ඉතින් අපි තියෙන්නේ හරියටම එක එක ලෙඩාට දුන්න බෙහෙත්පත් වරුනේ. ඉතින් ඒක නිසා බුදුජාන වහන්සේ එක එක තැන්වල එක එක කනට ජල නැත්නම් සූත්‍ර ටික ඔක්කොම අරගෙන ඉතින් අපි එකට අරගෙන උත්සාහ කරන තේ එහෙම ඉන්නේ නැති ඔය ස්වාමීන් වහන්සේලා දැන් මේ හේරුකාණේ කන්දිමුල් ස්වාමීන් වහන්සේ පොත් කන්දිමුල් පොත්ලියතින උන්වහන්සේලා ගොඩාක් ධර්මයේ හදාරලා අපි වගේ නෙමෙයි හදාරලා ඒකට ඒවට පොත්වල දාලා තියෙනදි නමුත් ඒ එක එක සූත්‍ර ඔබතුමා කියන එක එක එක සූත්‍රවල එක එක තැන්වල උන්වහන්සේ එක එක එනහට එක එක පරයයන් එකම දේ කියලා තියෙන විදිහට ආකාර. එතකොට ඒක ඉතින් අපිට ඒකේ ඉතින් ওই 10000 කියලා ගණන් කරන්න බෑ. අපිට ඉතින් ස්වාමීන් වහන්සේලා ඉතින් අපිට ඕවා ටික අපිට කියලා දෙන තුනස තමයි මම කියන්නේ. අපි මේ බුදු ගුරු බුදුන් වහන්සේට ගුණ අනන්තයිනේ. ඉතින් ওই බුදු ගුණ නමයේ කියන එක අපි අරගෙන අපි ඒක මේ ඉගෙන ගන්න ඉගෙනගෙන තියන්නේ අපි පුෂ්කරලා ටිකට මම හිතනවා. ඉතින් මට මමත් මේ ඔබතුමා කියපු නිසා මම මේ මත්පිට නෝට් වගේ තියෙනවා. ඒක මම ඉතින් මෙහෙම කිව්වේ මේ තැන්වල මේ දේවල් කියනවා. ප්‍රංශනායි වසන්ත මාතේ මේ ශ්‍රීමති මාතේ මම මේක දෙන්නද මේ අනේ එකතු වෙන්න මහත්තයා ඒක එන්න මාතම වංකවනේ මේ සාක්‍රම කියනවා මේ අයියා තියෙනවා අයියා මම පිළිවඳ කිසියම් කතාවක දෙනවා හින්දා මේ සමා ඒකට තැන්නේ නමුත් මේ මම අද මේ ජී වැඩසටහනේදී අපේ පරිසර මහත්මයාමක් දරතු මොද පොතක් කියලා මේ පොතක් වේලා මේ මේ පන්සලේ තිබිච්ච පොතක් මම හදන්නේ මේ බුදුගුණ ගැන නවින රිදම සොයන වාසිරිසින් දේශිත මේ කර්ණාශ්‍රේණි දීපු පොතක් මම ඒ පොත ඒකේ ඒ ගුණ බුදුගුණ රමේ ස්ථානයි දෙනින් අපි කල්‍යාණ මිත්‍ර සඳහන් කරපු දේවල් තමයි නමුත් අර අපි අර එක කාරණාවක් පිළිබඳ කතා කරපු හිඳා ඒකෙන් අපි ඉවත් වෙන්නත් ඕන නිසා මේ ගුණේ පස්සේ අකරගෙන අපි සාකච්ඡා ඉස්සරහට යමු. ඒ කියන්නේ සම්මා සම්බුදු ගුණ හැටියට දෙවෙනි එකනේ තියෙන්නේ නේද? බුද්ධ ගුණය කියන්නේ මේ ෆස්ට් ඉතින් අපි ඒකත් බලමු. නමුත් අර මේකට බුදු ගුණ ගැනනේ කියන්නේ. ඉතින් අපේ නම් විශ්වාසයේ මේ විශ්වගත කියන ගුණ නමය බුදුජානන් වහන්සේ කෙනෙකුටම පමණක් තිබිය යුතු ගුණ. නමුත් බුද්ධ කියන වචනේ හොයාගෙන අපිට වෙනත් අයටත් බුද්ධ කියන වචනේ පාවිච්චි කරලා කතා කරන වුණාට මේ බුදු ගුණ ඇසෙයිද තියෙන නමේ බුදුහාමුදුරන් තියෙනවා තමයි බුදුහාමුදුරට සම්මා සම්බුදු ගුණය කියලා එකක් තියෙනවා. බුද්ධ ගුණේ ඒක නු තියෙන කරක් කියලා පමණයි හිතෙන්නේ. ඉතින් ඒක ගැන කතා කරමු. මේ සම්මා සම්බුදු ගුණ ගැන තියෙන මෙහෙමයි මේ ජයන්ත මහත්තයාම මේ පාලි මේකෙන් කියන්නේ සෝ භගවති සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගව. තන් භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි. ගුණන්තං සම්මා සම්බුද්ධං සිරසනමං. එම් කියන්නේ අපි මේ ගුණය ගැන කතා කරනකොට ඒ ගුණයට වන්දනා කරන විදියක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. අර කේතිකමයි මං කියන්නේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම අයත් ධර්මයෙන් අවබෝධ කරගත්තේක. රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංච උපාදාන බව පිළිඳ අවබෝධ කරගත් සේක. එම දුක උපදවන්නා වූ කාම තණ්හා භව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක. අවිද්‍යාව තණ්හාව නොපවත් නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක. නිර්වාණ ධාතුව අවබෝධයෙන් මාර්ගය ආදර්ශාංගික මාර්ගයවත් මාර්ග සත්‍ය වශයෙන් අවබෝධ කරගස්සේක. ඊගොඩ කියනවා සංඛාර ලක්ෂණ ප්‍රඥප්ති නිබ්බාන යන පස්වැදෑරුම් නෙය ධර්මයන් ගුරු උපදේශ රහිතවම සමන් වාසී විසීම අවබෝධ කර සම්මා සම්බුද්ධ මොහොතේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ සම්මා සම්බුදු බුදුමන බලයේ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මම මුගේ මාසූපත්තේ මාත් කමෙරි ප්‍රාණි තුන් දකිත් වාගේ තියෙනවා. මේකේ අන්තිම එක ගැන පොඩ්ඩක් ශ්‍රීමති මහත්මිය සාකච්ඡා කරගන්න කලින් මේ එක මේ සංකාර නිබ්බාන සදාරම් නෙය ධර්මයන් ගුරු උපදේශ රහිතවම අවබෝධ කරගැසීම සම්මා සම්බුද්ධ ඒක කියන එක. පෙර බුද්ධ ගුණය අධිකාරතා නොකලත් සත්‍යධර්මක අනු නිසා බුද්ධ ගුණය ගැන කියනකොට මේ විදිහට ඒකේ ගුණ වෙනම තියෙනවා. ඉතින් ඒකේ වෙනසක් තියෙනවා කියලා බලමු නේද? සෝ භගවා බුද්ධ වත සෝ භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං බුද්ධං සරණමාමි. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛ ඇතිවීමේ දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන සහ කෘත ඥාන ආදී වශයෙන් දොළොස් ආකාරයකින්ද පිළින සංකත සන්තාප විපරිණාම යන දුක්ඛාර්ථ හතරකින්ද අන්න ඒ වගේ දේවල් ටිකක් පොඩ්ඩක් වැඩිපුර කතා තේරුම් ගන්න අවශ්‍යයි. ඊගාට කියන ආයු හොන නිදාන සංයෝග පරිබෝධ යන සමුදයාසෙන් හතරින්ද ඒවත් කියලා දෙන්න අපිට. සර්ණ විවේක අසංකත අමත යන නිරෝධාර්ථයන් හතරින්ද නීගායන හේතු දර්ශන ආධිපත්‍ය යන මාර්ගයන් හතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස්සක් සත්‍ය පටිසම්භිදේ ධම්ම පටිසම්භිදේ නිරුක්ති පටිසම්භිදේ පටිඥාන පටිසම්භිදේ යන සතු විචාර ඥානින්ද තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත ඥානේ, යමක පටිහාරී ඥානේ, මහා කරුණා සමාපත්ති ඥානේ, සබ්බඤ්ඤ ඥානේ, අනාවරණ ඥානේ යන සත් අසාධාරණ ඥානයන්ගේද අසාධාරණ ඥානයන් නවරහදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන බලයෙන්ද, සූවිසිප්‍රති ඥාන බලයෙන්ද, දසත්ත ඥානයෙන්ද, සත්‍ය ඥානයෙන්ද, අනන්ත ප්‍රමාණ ඥානයන්ගෙන්ද සම්පූර්ණ මාගේ අමාමයෙන් බුදුරජාණන් වහන්සේ වහන්සේගේ බුදු බුදු ගුණයි බලයි සත්‍යයි ඒ සත්‍යනුභවයෙන් මම නිදු මොකිවනකොට තේරෙනවා ඔය කියපු දේවල් වෙනස් වෙනකොට නෑ නේද ඒ අලිද මහමුදුරු බොහොම ත්‍රිපිටකය උන්වහන්සේ දන්න දේ බොහෝ දේවල් දැන් පැහැදිලි ගුණේ බුදු කෙනෙකුටම පමණක් තියෙන ගුණ ඒ අපිට පටලවා ගන්න හිතුවා නෑ මම හිතන්නේ ඒ බුද්ධ ගුණේ වෙනායට තියෙනවා රහතන් වහන්සේලාට කියලා වගේ කියන විස්තර මම කියලා දෙන්න කියලා කිව්වට අද අවශ්‍ය නැහැ අපි බුද්ධ ගුණේ කතා කරන දවසේ විස්තරාත්මකව කතා කරමු. අර සම්මා සම්බුදු ගුණේ යන කිව්ව කොටසේ තියෙන පස්න ප්‍රඥාති නිබ්බාණ යන පස්සේ දරුණු ඊය ධර්මයන් ගැන එහෙම අපි ටිකක් වැඩිපුර කියලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි මේ තාම ඉන්නවා මේක අපිට සම්බන්ධ වෙමු. ඒ වගේම මේ සෙල්ලන් සරණයි මම මගේ ළඟේ ශාන්ති මහත්මයා තියෙන මාගේ යෝනිසෙයි මම thank you සර්වන් සරණයි මේ දැන් මේ සාකච්ඡා කරනකොට මෙන්න මේ ටිකක් තරම් සාකච්ඡා කරන්න මටත් ඒකෙත් තියෙන සමහර දේවල් දන්නේ තේවා අර මාහෝ සුමේද හාමුදුරුවන්ගෙන් පොතක් මම පාවිච්චි කරනවා දිනපතා ශීල ප්‍රතිපදා භාවනා වැඳුම් පිඳුම් කියන පොත මාහේ මේ ගුණ නමයේ වෙන වෙනම මේ ලියලා තියෙනවා මේ පොතේ මේ ඒකේ සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරපු හැටි කියවන්නද කියලා හන්. ඔ කියවන්න මහත්මිය. හොඳයි. බොහොම සුඛින්. සම්මා සම්බුද්ධ. ඒ මාගේ ධර්ම සම් නිරතයුතු සියලු දතයුතු තා සියලු ආකාරවලින් දැනවදාල හේින්ද සංස්කාර විකාර කමෙන පන්තිද නෙය්‍ය මණ්ඩලය කරතලාමලක ක්‍රමයෙන් පරෝපදේශ රහිතව දැනවදාල හේින්ද චක්කු සෝත ගාය මන රූප අන්ද රස පුට්ටබ්බ ධම්ම යන දොළු සායතනයෝ දුක්ඛ සත්‍ය වන්නාහ ඒ දුක් උපදවන ආශාව සමුදේ සත් දුක්ඛසන නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වන්නේය ඒ නිවන් ලබන මාර්ග අත මාර්ග සත්‍ය වන්නේයයි පහා බෝමැඩදී සර්වමාර පරාජය කිරීමෙන් තමන් වහන්සේම දැනවදාල හේින්ද රූපස්කන්ධයේද වේදනාස්කන්ධයේද සංඥාස්කන්ධයේද විඥාන ස්කන්ධය යන පංච ස්කන්ධයෝ දුක්ඛ සත්‍ය වන්නාහ ඒ දුක උපදවන ආශාව සමුදය සත්‍ය වන්නේය ඒ දුක් නිරෝධ සත්‍ය වන්නේය ඒ නිවන් ලැබෙන මාර්ගත මාර්ග සත්‍ය වන්නේයයි මහ බෝ මෙරදී සර්ව මාර්ග පරාජය කිරීමෙන් සමන් වහන්සේම දාන්නේ කේස ලෝමාදී තෙතිස් කුණුපයෝද දුක්ඛ සත්‍ය වන්නාහ චක්කු ධාතු අතලස් ධාතු හොද දුක්ඛ සත්‍ය වන්නාහ බලයෝද දුක්ඛ සත්‍ය වන්නාහ ඉදිමෙන මලකුණද පැහැය වෙනස් වෙන මලකුණද සර්වගලන මලකුණද පනුවන් ඇටසැකිලි වුණු මලකුණ ධාන ආදී දස අසුභ සංඥා වූද දුක්ඛ සත්‍ය වන්නාහ ඒ දුක් උපදවන ආශාව සමුදේ ඒ දුක් නැසෙන නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වන්නේය ඒ නිවන ලබන මාර්ගත මාර්ග සත්‍ය වන්නේයයි මහබෝ මෙදී සරමාර පරාජය මේ දැනවදාලේ සම්මා සම්බුද්ධ වෙනසේක ඒ සම්මා සම්බුද්ධ යන ගුණයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කෙරේ. බොහොම පිං කාන්ති මහත්මිය, දලුවත් මහත්මිය, මම අර මේ සිතරන වෙලා අර මේ දුක්ඛ සත්‍ය පීලන සංකත සංතාප විපරිණාම ආදී වශයෙන් පැහැදිලි කරා ඔබතුමාට ඒක තේරුණේ නැද්ද? ඒ වෙලාවේ මගේ නැද්ද දන්නේ නැහැ. අවශ්‍ය නම් ආයිසරයක් පැහැදිලි කරන්න. ඒ පීලන සංකත ආදී වශයෙන් මේ පොතේ නම් තියෙන්නේ බුද්ධ රෝගෙන්නේ. ඉතින් ඔබතුමා මේක පැහැදිලි කරේ සම්මා සම්බුදු ගුණේ යටතේද දන්නේ නැහැ. මම මේක සම්මා සම්බුදු ගුණේ තියෙන්නේ සංකාර විකාර ලක්ෂණ ප්‍රඥාපද නිබ්බාන කියන පස්සේ දරුණු. ඉතින් අනේ ඒ වගේ සමාලෝචන පොත්පත් වල දෙකේ දෙපැත්තම තියෙනවා ඇති මම දැන් බලන එකේ නම් අර විදිහට තියෙන්නේ කිසිසේත් එතකොට ඇත්තටම තථාගතයන් වහන්සේ නමක් තමයි මේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගෙන අනිත් ශ්‍රාවකින් වහන්සේලාට දෙවි මිනිසුන්ට දේශනා කරන්න. එතකොට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා අවබෝධ කරලා සින්න දත්ත යුතුයි, සමුදය ප්‍රහාණය කර යුතුයි, නිරෝධය සාක්ෂාත් කර යුතුයි, මඟ වැඩි යුතුයි කියලා අවබෝධ කරගෙන ඒ ආකාරයෙන් සත්‍ය ඥානයේ, කෘත්‍ය ඥානයේ, කෘතඥානයේ වශයෙන් 12 ආකාරයකට. එතකොට ඒ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ කියලා කියන්නේ, දුක කියලා කියන්නේ පීලන, සංකත, සන්තාප විපරිණාමයෙන් උන්වහන්සේ පැහැදිලි කරා. පෙළනවා. ඒ කියන්නේ දුකින් පෙළෙනවා. දුකින් දුක් ඒකේ විඳවනවා කියන අදහස. පීලන, ඊළඟට සංකත හේතුපත්යෙන් ඇති වෙන හේතනවා, පූර්ව භව තෘෂ්ණාව කියලා. එතකොට සංකතයක්. ඊළඟට සන්තාප, හිත දවනවා, තවනවා. දුකින් නැහැ. දෙවිද ඉන්නේ. එතකොට පීලන, සංකත, සංසාප විපරිණාම. විපරිණාමයට පත් වෙන දෙයක්. අපි උපන්දා ඉඳලා මැරෙන දුක් විඳ ඉන්නවා නෙමෙයි, දුක එනවා, සැප එනවා, ඒක විනාශ වෙන දෙයක්. එතකොට ඒ ආකාරයට දුක්ඛාරි සත්‍යයේ පී සංසාප විපරිණාමයෙන් උන්වහන්සේ දේශනා කරා. ඊළඟට සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ ආයෝහන, නිධාන, පොද. එතකොට ආයෝහණය කරනවා කියලා කියන්නේ රැස් කරනවා. මේ සමුදය සංහාවෙන් කරන්නේ රැස් කරන එක. අර ඌනෝ ලෝකෝ අතිතෝ තණ්හා දාසෝ කියලා අර මේ රත්තපාල ස්වාමීන් වහන්සේගේ රත්තපාල සූත්‍රයේ තියෙන. ඒ කියන්නේ ඌනයි මත් කටකුදු ඥානන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළ තියෙන පටිච්ච සමුප්පාද දේශනයේදී ඌනයි මදි තව ඕනේ. එතකොට තණ්හාවේ ඒ ලක්ෂණය තියෙනවා. ඊළඟට තණ්හා තියෙනවා කියලා අපි දන්නවා, ඇලෙන ගතිය, ලාටු ගතිය. ඒක නිසා තණ්හාව කියලා කියන්නේ ආයෝහණි. රැස් කරගෙන තියාගන්නා, රැස් කරන්නේ දුක. කියන්නේ තමා දුකට හේතුවක්, නිධානයක් වෙන්නේ. දුකට මූල හේතුවක් වෙනවා තණ්හාව. ඊළඟට සංයෝග කියලා කියන්නේ තැනක තණ්හාව බැඳි තියෙනවා, තණ්හාවත් එක්ක තියෙන දෙයක්. සංයෝග වෙලා තියෙනවා දුකත් සමග. පලිබෝධ කියලා කියන්නේ දුකින් මිදෙන්න එන නිවනටලා සැප විඳින දෙන්නේ නැහැ තණ්හාව. තණ්හාව කියන එක නිර්වාණ ගමනට පලිබෝධයක්. ඒ ආකාරයට සමුදය ආරි සත්‍ය ආයි නිග පලිබෝධ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිරෝධ සත්‍ය සමුදයෙන් මිදීම. එතකොට ඒක පැහැදිලි කරන්නේ විවේක, නිස්සරණ, අසංකත, අමත. විවේක කියලා කියන්නේ සිනමා කියක් ලැබෙනවා. අර දුකින් තැවිතැවි ඉන්න හිත් නිදහස් වෙලා විවේකයක් ලැබෙනවා. ඊළඟට මේ කරන කියලා කියන්නේ මිදීම, දුක් මිදීම, දුකින් සමුදයෙන් මිදෙන තැන. ඊළඟට නිස්සරණ, අසංකත, නිර්වාණය කියන දාතු නිර්වාණය. අමත කියලා කියන්නේ මරණය නැති තැන. මරණය නැති තැන තමයි නිර්වාණය. එතකොට මේ සිකෝදාරයේ තියෙන්නේ ඒ සඳහා යන ආරේෂ්ඨානික මාර්ගයේ තියෙනවා නියානික, හේතු, දස්සන, අධිපති. නියානික කියලා කියන්නේ නිවනට පමුණුවන ගතියක් තියෙනවා. ආරේෂ්ඨානික මාර්ගයෙන් නිවන දක්වා ගෙනියනවා. ඊළඟට නිවනට හේතුවක් වෙනවා. ආරේෂ්ඨානික මාර්ගයේ හේතු නිවන දකිනවා. දස්සන කියලා කියන්නේ නිවන පෙන්වා දෙනවා, දැర్శණය කරනවා. ආධිපතිය කියලා කියන්නේ දුකටත් සමුදයටත් අභිභව. ඒ දෙක පරාද කරලා ඒ දෙකට වඩා ඉහලින් ඉන්නවා කියන අදහසින් තමයි ආධිපතිය කියන්නේ. ඒ ආකාරයට චතුරාර්ය සත්‍ය උන්වහන්සේ කියනවා. එතකොට දැන් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙවි මිනිසුන්ට දේශනා කරා. දේශනා කළ නිසා තමයි අනිත් ශ්‍රාවක සංඝරත්නයටත්, ශ්‍රාවකයන් වහන්සේලාටත්, දෙවිබඹුන්ටත් අවබෝධ ප්‍රමන්ගේ හැක්කාවේ පරිදි. එතකොට ඊළඟට මේ ඇත්තටම සම්මා සම්බුද්ධ බුදුගුණය ගැන සඳහන් වෙනකොට පොතපතවල තියෙන්නේ උන්වහන්සේ කල ලෝක සමතාවයන් ඉතා පැහැදිලිව, පිරිසිදුව, නිමරදිව සම්භූ ඥානයෙන් අවබෝධ කරා චතුරාර්ය සත්‍ය ධර්මයේ උපදේශෙන් තොරව ගුරු උපදේශ වලින් තොරව සමන් වහන්සේ විසින්ම අවබෝධ කොට දෙවි මිනිසුන්ට දේශනා කොට වදාලා ඊළඟ එක තමයි කියන්නේ සංස්කාර විස්කාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ කියන පංච ඤෙය්‍ය මණ්ඩලය. ඤෙය්‍ය මණ්ඩලය කියලා කියන්නේ දැනගත යුතු කරුණු. එතකොට මේ දැනගත යුතු කරුණු පහක් තමයි ලෝකෙමයිති සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ. ඒතර සංස්කාර කියලා කිව්වහම ලෝකේ තියෙන හැම දෙයක්ම ඇතුළත් කරන්න පුළුවන් සංස්කාරවලට සත්ව ජීවිත, මනුෂ්‍ය ජීවිත, ඊළඟට දේපොළ, සිතුම් පැතුම් මේ හැම දෙෙම ලෝකේ තින් කරන්න පියහල තියෙනවා. සංගත සංකාර, අභිසංකරණික සංකාර, ඒ ආදී වශයෙන් සංකාරවල බෙදීම් තියෙනවා. මම ඒවා කියන්නේ යන්නේ. ඊළඟට විකාර කියලා කියනවා අපි රූප බෙදීමේදී රූපවල තියෙන විඤ්ඤාති රූප දෙකක්, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ඊළඟට ලකුත්තා කියලා ආ විකාර රූප පහ. ඊළඟට ලක්කන රූප කියලා උපචය, සංසති, ජරතා, අනිච්චතා කියලා හතරක් තියෙනවා. අපි රූප විභාගයේදී දැනගන්න ඕනේ දේවල්. එතකොට ඒකයි. ඊළඟට ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියලා කියන්නේ ඒනවල් අපි මිනහන ආකාරය ලෝකේ සම්මත විදිහ. එතකොට ඒක ප්‍රඥප්තිය. නිර්වාණය කියලා කියන්නේ අනේ මේ දුකින් මිදීමේ මාර්ගය නිර්වාණය කියලා කියන්නේ අරහත් භාවයේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට ඔන්න ඔය පහ සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ කියන පංච ඤෙය්‍ය මණ්ඩලය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒවා සම්මා සම්බුදු නමකගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච දේවල්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඉගෙනගෙන තමයි ශ්‍රාවක සංඝරත්නය දේශනා කරලා සංගීතීකාර මහරහතන් වහන්සේලා විසින් ඔය මේ අපිට પરම්පරා වශයෙන් අරගෙන අවිල්ල තියෙන්නේ. එහෙම තමයි මම දන්නේ. කල්යාණ මිත්‍රයෝ සම්බන්ධ වෙන්න තියෙනවා නම් පෙන්වා දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. බොහොම පිං ඔබතුමී තාමත් මොහොත ලස්සන දී කාරණා පැහැදිලි කළා. ඒකමද මේ සාකච්ඡා වල යම් කිසි මුල් තැන පොඩ්ඩක් අපි විවිධ විදේව කතා කරනවා මේ පටලව ගන්නවාද කියලා. නමුත් එහෙම හිතන්න එපා. මම හිතන්නේ මොකද අංගවාසිකේ ගුණයන් අපි කෙනෙක්ව දන්න විදිහට කෙනෙක්ගේ පොත්පත්වල බලන පොත්පත්වල විදිහට ඇවිල්ලා මේ දෙන්නේ දාන විසික නෝ ඒ හැම පිළිම යමක් අපි අරගෙන මේ බුදුරජාණන් වහන්සේ ගුණ ගැන අපි තියෙන ශ්‍රද්ධාව වැඩි කර ගැනීම තමයි ඉතින් සම්මා සම්බුදු බුදුගෙනගෙන මේ පැහැදිලි කරු යම් කරනවා මේ මම කලින් සඳහන් කළේ ඒ පොත් පිටේ තියෙන බුද්ධෝ බුදුගුණයටදී මම ඒක මම ගැටලුවක් කරගන්නේ ඒ දෙකේ සමාන බවක් ඒක තියෙනවා කෙසේ නමුත් ඒවා බුදුගෙනගේ ගුණ හැටියට. ඉතින් මම සඳහන් කර දොසක් කතා කරමු සමානත්වය නිසා අද දෙකම කරත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මම ජයන්ත මහත්මයාට සූදානමක් නැති ආකලින් බුදු ගුණ ඇති ගුණයක් පුරාණිකානදී කොහොමද කියන දේ මම ලස්සන පැහැදිලි කළා. මේ බුදු ගුණ ප්‍රතිසම්බිදේ ධම් සම්බිදේ නිරුක්ති ප්‍රතිසම්බිදේ පටිහාන ප්‍රතිසම්බිදේ යන චතු විශාරද ඥානයන් කියලා. ඒ මොනවද කියලා යන්න මහත්මයා වෙන දෘෂ්ටි ක්‍රියා දන්නව නම් මතක නම් ඒකන පැහැදිලි කළ දෙන්න කියලාත් ඉල්ලා සිටිනවා. මම යන්න මහත්මයාට වෙන්නේ නේද? හොඳයි. මේ ඇකිය අර චතුපටි සම්බිදා ඥාන කියන එක ගැන තමයි දලොත් මහත්තයා සඳහන් කරේ. අස්ත ධම්ම නිරුක්ති පටිභාන කරන අතර විශේෂ දැන් අර්ථ කියලා ගන්නකොට අපි හිතුවොත් එහෙම මේ ඵලය කියන එක තමයි මට මේ මතක තියෙන විදිහට කියන්නේ. ඵලය කියන එක තමයි අර්ථය හැටියට සරලව ගත්තහම. ඊළඟට ධර්ම කියලා කියන්නේ හේතුව. ඊට පස්සේ නිරුක්ති කියලා කියන්නේ නේ දැන් මේ හැම දෙයක්ම කියනකොට දැන් යම් කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න ඒ වගේම විශේෂයෙන්ම අනිත් කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න ඒ වචන කරනකොට මේ වචනවල ඇත්තටම කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියන අර්ථය ගත්තාම ඒ ටික තමයි නිරුක්ති කියලා කියන්නේ. ඒ කියන්නේ භාෂාවක යම් යම් වචන හැදිලා තියෙන දැන් අපි දන්නවා දැන් අපි ගත්තොත් එහෙම දැන් පාලි ඒ ධාතුන් ගැන කතා කරනවා. ඒකට අපි මේ භවති කියලා වචනේ හැදලා තියෙන්නේ භූ ධාතුන් කියලා. ඒ වගේ අපි ඒකේ විදිහට හැදලා තියෙන කොයි කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා කියන එක තමයි ඒ නිරුක්ති කියලා කියන්නේ. ඊළඟට පටිභාන කියලා කියන්නේ ඇත්තටම අර මේම කලින් තුනේ තමයි පටිභාන කියලා කියන්නේ. අපහු අපි පොඩ්ඩක් විස්තර ඇතුව කතා කරමු. අර්ථ සම්බිද්ධ ප්‍රතිඵල වශයෙන් අපිට හම්බ වෙනකොට ප්‍රතිඵල කියලා කියනකොට මූලික වශයෙන්ම දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන හතර ගත්තාම ඒ හතර ඵලයක් ඒවා ඵලයක්. එතකොට ඒවා සම්පූර්ණයි. ඒ දැක්කේ අර්ථය ඒ වගේ මම මේ සරලව කියන්නේ ඊට වඩා ගොඩක් දේවල් තියෙන පුළුවන්. නමුත් සම්පින්දණය කළා කියනකොට ඒ වගේ ප්‍රතිපාදයන් පටිපාදේ ගත්තාම ඒ වගේ උනත් එකින් එකට යනකොට ඒ ඵල ටික වෙනම දානවා. ඊට පස්සේ ඊළඟ ඒ ඵලයන් වෙනම දානවා ඇත්තටම ඒක තමයි අස්ජන්ද වාතය හද එන්නේ පොඩ බලන්න. දැන් තුමත් අපිට ඇහෙන්නේ. එතුමාට තේරෙන්නේ නැතු වෙදී. දැන් ඇහෙනවද නැහැ? යන් මාත්‍ර අපිට ඇහෙන්නේ නැතු ගියා. අත්පත් සම්බිදේ කියන කේ දීර්ඝ විස්තරයක් කරනකොට තමයි අපිට හඳ නැතු ගියේ. දැන් පොඩක් මම මොහොතකට තුමා ඩ්‍රොප් කරලා නැවත ගන්න. නැහැ. ඒ තුමා අපිට ඒ කාරණා පැහැදිලි කරනකොට තමයි හඳ නැතු ගියේ. අපි බලමු. ශ්‍රීමති මම නැකන් අපිට මේ නැවත කියන්න අත්පත් සම්බිදේ කියන්නේ මොකද්ද කියලා. ඔබතුමිය දේව දන්න තරම් කෙලිම කියන්නේ කියලා ආර්දනා කරනවා. ඔව්. අත් කියලා කියන්නේ අත්පත් සම්බිදේ කියන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේලාට තියෙන ගුණයක්. ඒක බුදුරජාණන් වහන්සේට ඉතා විශිෂ්ට විදිහට කියනවා අපරාදලන්නේ පිටත. එතකොට අත්පත් සම්බිදේ කියලා කියන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා නම් ඒ ඵල පිළිබඳව සම්බිදේ කියලා කියන්නේ හේතුවකින් උපදින දෙයක ඵලයක් තියෙනවා. ඒ ඵලය පිළිබඳ දන්නා නුවණ තමයි අත්පත් සම්බිදේ නුවණ කියලා කියන්නේ. ධම්මපටි සම්බිදේ නුවණ කියලා කියන්නේ ඒ ඇතිවන හේතුන් පිළිබඳව දන්නා නුවණ. භාෂාව පිළිබඳ දැනුම නිරුක්තිපටි සම්බිදේ. පටිබානපටි සම්බිදේ කියලා කියන්නේ මේ තුන් පොළෙහිම පිළිබඳ දැනුම. එතකොට මේ සතිවන පරිදි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම චතුප්පටි සම්බිදාලාභී. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, තෙමං වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු අර තනතුරුලාභී මහරහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේ අතරව වංගීස ස්වාමීන් වහන්සේ, ඊළඟට උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ ඔය චතුපටි සම්පූර්ණ පිළිස් ඉන්දියා මහරහත් වෙච්ච රහතන් වහන්සේලා තමයි ඒ 80 මහ රහතන් වහන්සේලාම. ඒ බුදුරජාණන් වහන්සේට තිබුණු ගුණේ ඒගොල්ලන්ටත් තිබුණා. ඒ උන්වහන්සේලාට තිබුණා. තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ගුණ හුඟාක්ම ඉහළව ප්‍රකටව ප්‍රබලව පැවතුණා කියලා තමයි මම කියන්නේ. ඒකවත් නැහැ. හොඳයි. ජයන්ත මහත්මයා ඔබතුමාව සම්බන්ධ වුණා. ඔබතුමායි කාරණා පැහැදිලි කරගෙන ඩ්‍රොප් වුණා. අපි ශ්‍රීමති මහත්මියට යොමු වුණා. ඔව් ඔබතුමා නැවත වෙන්න. හොඳයි තිරුවන් සරණයි. ඇත්තටම අවසානයේදී අපි කතා කරන්නේ හිතේ මම විසන්දි වෙන්නේ අර්ථ ධම්ම කියන කොටස. ධර්ම කියලා කියන්නේ හේතු ඒ ප්‍රතිඵලයන්ට හේතු මොනවද කියන එක. එතකොට මේ නිරුක්ත කිව්වේ අර කලින් කතා කරා වගේ ඒ භාෂාව. දැන් මේ ධර්මයේ පැහැදිලි කර ගැනීමට දෙන භාෂාව ගත්තාම පිළිබඳව ඇති බොහෝ දැනුම. ඒ කියන්නේ අඩුවක් පාඩුවක් නැතුව මේ හැම වචනයක්ම තියෙන ඥානෙ තමයි ඒ නිරුක්ති පටිසම්භිදා ඥානෙ කියලා කියන්නේ. එතකොට මේ අන්තිම එක පටිසම්භිදාව කියලා කියන්නේ පටිභාන පටිසම්භිදාවේ ඥානෙ කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි අර තුනේම ඥානෙ එකතු කරාම සම්පින්න පුළුවන්. සමාන්තර නිරුක්ති විතරක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ සියලුම ඒ මුලින් කිව්ව අර්ථ කියන තුනම හොඳට දන්න කෙනෙකුට තමයි අන්තිමට කියන මේ පටිභාන පටිසම්භිදා ඥානය කියන එක තියෙන්නේ. ශ්‍රීමති මහත්මිය කියුවාගේ දවසල 84ක් වෙච්චේ 80 මහා මං හිතනවා ගිහි පාසලේ අයත් එකට වැටලා තියෙනවා. ඒකින්ද මේ මතක් කරගත්තත් හොඳයි. ඒක මේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි උපාසක කියන කොටසටත් අයිති වෙලා තියෙනවා. අපි මතක් වෙන්නේ සමහර ශ්‍රීමති මහත්මිය කියන්නත් ඇති. ඒ විදිහට තමයි දැනගෙන තියෙන්නේ දලොත් මහත්මයා තෙරුවන් සරණයි. ඔන්න තිබුණා මේ රහතන් වහන්සේලා නොවන කීප නමකට විතරයි තිබුණේ. කුජුත්තරා උපාසිකාවට තිබුණා. ඊළඟට අනන්තන මේ රහත් වෙලා නැහැ. ඊළඟට චිත්ත ගෘහපතිතුමාට තිබුණා. ඒ උන්වහන්සේලා තුන් දෙනා තමයි මට මතක තව එක වෙන්න ඕන. කොහොම හරි අර තුන නම් හරි. තෙරුවන් සරණයි. ඒ තුන අපෝ කියන්න පොඩ්ඩක් ශ්‍රීමති මහත්මිය. චිත්ත ගුණා උපාසකා තුමිය ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳයි තේරුම් ගන්න බොහොම පිං අතම් ශ්‍රීමති මහත්මිය ඔබතුමිය සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න දිගට මම අර අවිල ප්‍රශ්නකින් එකතුනේ මේ ඒ වගේම පොඩි යොමු කිරීම පුනගෙන කියනකොට ඉතින් දෙක තුනක් කතා කරලා තද හොඳයි ශ්‍රීමති මහත්මිය පුළුවන් නම් ඉන්ද්‍රිය පාඩු පරියත් ඥානය යමක ප්‍රතිහාරී ඥානය මහා සබ්බඥානය අනාවරණ ඥානේ යන සාධාරණ ඥානයන්ගෙන් යුක්ත වීමත් බුද්ධ ගුණයට අයිති වෙනවා. ඒ කාරණා ගැන හිතින් හොමකට කරන පුළුවන් පරිදිට හැකියාවක් තියෙනවා නම් හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබ දෙන්න බල දෙන්න කට්ටියක ඉස්සර ගන්න කරන. ඔව්. දරුවන් සරන් සාධාරණ ඥාන ලෞතුරා සම්මුද්‍රජානන් වහන්සේ නමකට පමණක් තියෙන ශ්‍රාවක අසාධාරණ ඥාන බුද්ධජානන් වහන්සේට සාධාරණ ශද්ද සාධාරණ ඥාන කියලා කියනවා. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් දෙයක පැහැදිලි කරන්න නැත්නම් චිත්‍රා මහත්මියට හෝ වෙනස් සයිකලියෝ මෙමේ අවස්ථාවේ දරුවන් සරණයි. චිත්‍ර රාජවක්ෂ මහත්මිය ඔබතුමියට පුළුවන් දෙයක පැහැදිලි කරන්න. දරුවන් සරණයි. ඇත්තටම අද මම සූදානම් මේ සම්මා සම්බුද්ධ ගුණය ගැන කතා කරන්න කියන එක ඊට වැඩි ටිකක් වැඩිපුර කතා කළ යුතු දෙයක්. ඒ නිසා මම හිතනවා මට වැඩි සුදුසුකම් තියෙන අය මෙතන අපේ කල්යන් ඉතු ඉන්නවා. සම්මා සම්බුද්ධ ගුණය ගැන නම් තවත් දුරට කතා කරන්න කැමති ශ්‍රීමති. මම වන්සරණ යෝ කමක් නැහැ. මම පිතා දල වශයෙන් ඒ ටික සඳහන් කරන්න ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානනේ බුදුරජාණන් වහන්සේට තියෙනවා යම් කිසි කෙනෙක් දිහා බැලුවම ඒ එතුමාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලාද කියලා. සර්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා කොයිතරම් දුරට වැඩිලා තියෙනවද? මේ දැන් ඔය අපි බොහෝ උදාහරණ දන්නා දැන් ඔය චූලපන්තක ස්වාමීන් වහන්සේ වගේ දැන් අර මේ උන්වහන්සේට ගෙදර යන්න කියලා කිව්වා උන්වහන්සේගේ සහෝදරතුමා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේට පෙනුණා උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා මේ වගේ කමතහනකින් පුළුවන් මේ උන්වහන්සේට රහත් වෙන්න කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය වෙලාවේ හුඟක් කම්පාවටපත් වෙලා හිටියා. උන්වහන්සේට දේශනා කරා ඔබ ඔබට යායුතු ගමන කියලා. ඉතින් ඒ වගේ උන්වහන්සේට විතරයි භාග්‍යතුන් වහන්සේට විතරයි ඒ නුවණ තිබුණේ කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් දුරට වැඩිලා තියෙනවාද කියලා දැනගන්න. උන්වහන්සේ ඒ ආකාරයට තමයි දැන් අපි අර රාහුල ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ ගණනාවක් කමඨහන් ගණනාවක් දීලා තිනවා උන්වහන්සේට පිළිවෙලින් පිළිවෙලින් වැඩෙන ආකාරයට. ඒ වගේ ඒ ගුණයට තමයි උන්වහන්සේ පරෝපරිඥාය කියන්නේ. ඊළඟට ආසය අනුසේ ඥානය කියලා කියන්නේ කොයිතරම් දුරට තියනවද කොයිතරම් දුරට ඒව ගෙවිලා තියනවද කියලා ආසය අනුසය පිළිබඳ කෙලෙස් පිළිබඳ දන්නා නුවණ. ඊළඟට යමක පාටිහ කියන යාමන්ලා දන්නවා ඇති හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේට පුළුවන් ප්‍රාතිහාර්ය පාන්න. ඒ කියන්නේ බුද්ධ ශරීරයෙන් එක පැත්තකින් දිගල්ලක් හඳක් එක ඉන් වින්දර පිට කරනවා කැමැති අයට දෙමින්න පුළුවන් කැමැති අයට නොදෙමින්න පුළුවන් ඒ ආකාරයට උන්වහන්සේ කිමුල්ලත් පුරේදීට රජගෙදරදී ඒ යමක මහා ප්‍රතිහාරය පෑවා ඊට පස්සේ ගන්ධබ්බ රුකමුලදී යමක ප්‍රතිහාරය පෑවා ඒ කියන්නේ ඒක බුදුරජාන්සේ නමකට විශේෂ දෙයක් ඒකත් යමක ප්‍රතිහාරයේ ඥානය කියන එකත් බුද්ධ ඥානය ඊළඟට මහා කරුණා සමාපත්ති ඥානය එම උන්වහන්සේගේ මහා කරුණාව සාරා සංකේය කල්පලක්ෂයක් පුරා මේ මිනිස්සු දෙව් මිනිසුන් වෙන දුක ගැන දැක්කලා මහා ආවින් උන්වහන්සේ මා පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාලික චිත්තයකින් තම ලෝක පහළ වුණේ. එතකොට උන්වහන්සේගේ ජීවිතයේ උදේ පාන්දර ඉඳලා නැගිටලා 12 කෝටි ලක්ෂ වාරයක් සමාපත්තියට සමවැදිලා මනුෂ්‍ය ලෝකේ බලනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. ඒ ඥානෙ උන්වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානිය වශයෙන් සැලකෙනවා. ඊළඟට සර්වඥතානි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම තියෙන සියලු දේදක් සියල්ලදක් සියල්ල තියෙන අතීත අනාගත වර්තමාන සංකත අසංකත සුදු කළු ආදී වශයෙන් වෙන සකල සබ්නාන වන තමයි සරුවඥතා ඥානය කියලා කියන්නේ. ඊළඟට අනාවරණ ඥානය කියලා කියන්නේ ඒකත් බුදුරජාණන් වහන්සේ නාමකත පම් තේන. උන්වහන්සේට යම්කිසිත් තුලින් බැලීමේ හැකියාව තියෙනවා. දැන් මහා කන්දක් ඇතුලෙන් උන්වහන්සේට බලන්න පුළුවන්. අනිත් ශ්‍රාවකයන්ට තේන දහන්නේ. අනාවරණ ඥානය කියලා කියන්නේ වැහිලා තියෙන දෙයක් ඇතුළත බලන්න පුළුවන් බව. ඒ ආකාරයට ඉතාම කෙටියෙන් මම ඇත්තම ඒ ගැන සඳහන් කරන්න ඒක නිසා අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ විදිහට තමයි දල වශයෙන් සඳහන් කරන්න පුළුවන්. තෙරුවන් සරණ. ඒ කියන්නේ කෙනෙකුට අපි හිතමු වාඩිලා ඉන්න කාමරයෙන් අනිත් පැත්තේ කාමරේ එහෙම හදාගෙනවා කියන එක ගිහි කෙනෙකුට වෙන්න බැරිද ශ්‍රීමති මහත්මිය? ඒක දැලුවත් මේක තියන්නේ මේ සුවිසි මහ ගුණයේ පොතේ තියන්නේ. ඔව්. ඇසට පෙනෙතත් විත්‍යාදීන් ආවරණය වොහොත් නොපෙනෙන දෙයක්. දැන් පොල් ගෙඩියක් සපෙනේ. එතන පොල් කැඳි කොහොබත් නොපෙනේ. පොල්ෙල්ලෙන් වැසෙන නිසා පොල් කටු නොපෙනේ. මෙසේ පෙනෙන හරියේ නැති දෙය ඇසට ආවරණාක්මින් සරුවඥාඥානයේ ආවරණය කරන දෙයක් නැත. කාලය හෝ විත්ති ප්‍රාකාර පර්වතාදී සතර වර්ණිය නොවේ. ඒ විදිහට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් පොල් ගෙඩියක් ඇතුලේ පොල් නේද පැලයක් තියෙනවද මදේ තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ නමකට පේනවා කියන එක තමයි එතන පැහැදිලි වෙන්නේ. මම අවබෝධ කරගත්ත විදිහට ඇත්තනම සූවිසි මහා ගුණයේ පුතෙන් තමයි මම ගොඩාක් ඉගෙන ගත්තේ. අනිත් එක මම කල්යාණ මිත්‍රා කරනවා අට කතා වලින් හෝ වෙන්න පුළුවන් ත්‍රිපිටක ග්‍රන්ථ වලින් හෝ වෙන්න පුළුවන් අර අතිපූජනීය මහා බෝසතාණන්ගේ දේශනා කරපු ධර්ම දේශනා තියෙනවා බොහොමයක් බුදු ගුණය පිළිබඳ භගවා බුදු ගුණය පිළිබඳ ලෝකවිදු බුදු ගුණය පිළිබඳ සම්බුදු බුදු ගුණය පිළිබඳ sadaham.net කියන වෙබ්සයිට් එකේ ඒවා කිය අහනවා නම් දැනුමක් ගන්න පුළුවන් කියලා මගේ අදහස. කරනවා කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා සාකච්ඡාවට ඉන්න කියලා. කාන්ති මහත්මිය ඔබතුමියට යමක් තියෙනවද පැහැදිලි කරන්න? තෙරුවන් සරණ. තෙරුවන් සරණ ශ්‍රීමති මහත්මිය නෑ මං අහගෙන ඉන්නම් මං ගොඩක් කිව දන්නේ නෑ. තෙරුවන් සරණ. එතකොට මේ චිත්‍රමාත්මිය ඔබතුමිට මම යොමු වෙනවා. චිත්‍රමාත්මිය මේ දස බල ඥාන බලය තොට සුවිධිපත් ඥාන බලය දසත් ඥාන වගේ දේවල් ඒවා තියෙන තථාගතයන් වහන්සේට පමණයි නේද? එතකොට ඒවා අපි බුද්ධ ගුණයටදී පරිකොත් හරි නේද? චිත්‍රමාත්මිය තිරන් සර්නේ අපිට හුඟක් වෙලාවට ඇත්තටම මේ දේවල් අපේ ශ්‍රද්ධාව වැඩින පැත්තට තමයි අපි කතා කරන්නේ. ඒත් අපි මේ හැම දෙයක්ම කතා කරනකොට අපිට හොඳයි තේරුම් ගන්න කියලා හිතුණා. බොහෝම කල්යාණ මිත්‍රතාවෙන් මේ දේවල් කියන්නේ මෙනි ප්‍රමාණය වැඩිලා තියෙනවාද? එතනයි තියෙන වැදගත්කම තියෙන්නේ කියලා. මොකද එහෙම දැක්කේ නැත්නම් පතනවතත් මේ පොත්පත් වලින් ගන්න දැනුමින් පෝෂණය වෙන ඇරෙන්න අපතුල වැඩෙන මේ ಗುಣ දකින්නේ නැති වෙනවා. ඒ ಗುಣ වැඩෙන ඇති නැති වෙනවා. වැඩි යුතු ආකාරය දකින්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා සමේ සම්මා සම්බුද්ධ බොහෝම ලිහිණ විදියට කතා කරනවා නම් අපි හිතුවොත් එක්තරා තැනක මම අහලා තියෙන විත්තර රකින්න මුලින්ම විත්තර කටුව පලාගෙන එන ඒ කුකුල් පැටිය අපි ජේෂ්ඨයා කියලා හඳුන්වනවා කියලා. අන්න ඒ තමයි සම්මා සම්බුද්ධ ගුණය තියෙන්නේ. මොකද මේ බුද්ධෝත්පාද නොවන කාලයක බුදු දහම ඇහෙන්නේ නැති කාලයක ඒ යම් කිසි පෙරම් පුරාගෙන පැමිණෙන උත්තමේ මේ බුදුනි චතුරාර්ය සත්‍ය නැත පවතින දෙයක්නේ. දුක පවතිනවා, දුකට හේතුව පවතිනවා, දුක නැති කියන්නේ නැති කිරීමේ මානමුත් මේදී කෙනෙක් සොයාගන්නේ අහම්බෙන් කියන එක. අහම්බෙන් නෙමෙයි, එවැනි කෙනෙක් මුලින් ඥානෙ තුලින් ඒදී අවබෝධ කරාම ඒ උත්තරයට තමයි අපි සම්මා සම්බුද්ධ කියන්නේ. ඉන්න හැම සාමිකම සම්මා සම්බුද්ධ කෙනෙකුගෙන් ඇසූ දෙයින් තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඒත්තරම සම්මා සම්ප්‍රජානන් වහන්සේ කෙනෙක් ගැන කතා කරනකොට ඒ නිසාම තමයි අර වචන දෙක පාවිච්චි කරන්නේ බුද්ධේ අනුසුත්තේසු මේසු කියන තිර නොයසු විදු ධර්මයක් තමයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ බුද්ධ ගුණය කියන එක උන්වහන්සේ තුල තියෙනවා. නමුත් මායේ දෙක අවබෝධ කරගන්න ගැටියට තමයි අපි සම්මා සම්බුදු ගුණය කියලා කියන්නේ. ඒක උට දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන කියලා හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන. බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තැනැත්තා තීරමනං. ඒකට අපි බලන්න ඕනේ මොකද්ද මේ පෙර නොයසු විරු ධර්මයක් ගැන කියන්නේ. උත්තරම තථාගතයන් සිනකලන යම් තථාගතයන් වහන්සේ දැක්ක කියන නම් ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දැනගන්න අහලා දැනගෙන කතා කරන්නේ ධර්මයේ දකින්න ඕනේ කියලා. ඒ දැක්ක කෙනෙකුට තථාගතයන් වහන්සේ දැක්ක වෙනවා. යමෙක් දැක්කන්නේ පටිච්ච සමුප්පාදය දැක්කොත් කියලා. ඇහුවොත් දැනගත්තොත් නෙමෙයි. එන්න මෙන්න පටිච්ච සමුප්පාදය කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන එක. සත්‍ය බුදු කෙනෙක් ලෝ පහළ වුණත් නැතත් තියෙනවනේ. උන්වහන්සේ නමක් මෙහෙම දෙයක් තියෙනවා කියලා පෙන්වන්න කරලා දෙනවා. ඒ වගේම ඒකට ඒ දුක නැති කිරීමේ මාර්ගය වෙයි. අවසාන වෙන්නේ පටිච්ච සමුප්පාදය. මෙන්න මේ විදිහට හේතුන් නිසා හටගෙන ඉන්නවා. ඒක යම් කිසි කෙනෙක් දැක්කොත් එතකොට තථාගතයන් වහන්සේ දැක්ක වෙනවා කියන එක උන්වහන්සේලා දේශනා කරලා නොර ඇතටම අපි පටිච්ච සමුප්පාදය තීරුම් ගැනීම අවශ්‍යමයි කියලා හිතෙනවා. එහෙම තීරුම් ගත්තොත් අවබෝධ කරගන්න තමයි අපිට මේ ගුණය ගැන ලොකු අවබෝධයක් ඇති වෙන්නේ කියලා. ඒ සඳහාම සංයුක්ත නිකායේන සූත්‍ර ඇත්තටම ජීවල බැලුවහම ඒ එක එකට සංයුක්ත නිකාය පහ පොතේ තියෙනවා. අවිච්ච යන්නටම හේතු අවිද්‍යාවයි කියන එක. මේක අපි දැකිය යුතු දෙයක්. යම් කිසි අවස්ථාවක මේ දේ දැක්කොත් අනේ වහන්සේ සම්මා සම්බුදුරජාණන් කෙනෙක් කියන්නේ කවුද? මේ ගුණය මොකද්ද කියන එක අපිට වැටහෙයි කියන අදහස තමයි තරම් තියෙන්නේ. ඒ සඳහාම ඇත්තටම මේ අවිද්‍යාව තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍යයි කියලා තමයි තේරෙන්නේ. ඒ විදිහින් එක තේරුම් ගත්තේ බොහෝම සරලව අපි තේරුම් ගත්තොත් යම් කිසි පවර් එනවනම් බය නැතිකම තියෙනවනම් එවැනි කෙනෙක් අතින් අකුසල් කිරීම එක ඒක සාමාන්‍ය දෙයක් පවර්ට නැතිකම. එතකොට එහෙම අකුසල් කිරීම කෙනෙක් තුළ සම්මාදිට්ඨියක් උපදින්නේ නැහැ කියලා මානසිකව කියනවා. දෙතිනේ නේද මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියක් ඇති කෙනෙක් තුළ මිත්‍යා සංකල්ප ඇති වෙන්නේ. මිත්‍යා වස්ස. මිත්‍යා ආ තමයි පවත් ගන්න. එහෙම කෙනෙක් ව්‍යායාම එහෙම නැත්නම් එහෙම කෙනෙක් ජීවිතය කරන්නේ ඒ විදිහේ ඒ නිසා මිත්‍යා සතිය. මිත්‍යා සමාධියකට එහෙම කෙනෙක් පත් වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඇත්ත. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන නම් යම් කිසි කෙනෙක් පවට ලැජ්ජා වෙන්න ඕන, පවට බය. ඒ කෙනෙක් කරන්නේ කුසල්. කුසල් කරන කෙනෙක් තුළ ඇති වෙනවා සම්මා සංකප්ප, සම්මා වාචා, අධිමාර්ගේ වැඩෙනවා. ඒ එක පැත්තකින් සූත්‍රය පෙන්නනවා කොහොමද අවිද්‍යාව නැති කරගන්න තමත් තැනක ඇත්තටම තමත් සූත්‍රයක තියෙනවා මේ අවිද්‍යාව කියන එක සත්‍යය කියලා. හේතු නිසා හටගන්නේ. හේතු නැතුව නෙමෙයි හේතු නිසා හටගන්නේ කියන එක තමත් සූත්‍රයක පෙන්නලා තියෙනවා. අනුත්‍රණික. ඒක කියලා තියෙන්නේ අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඉතින් දැන් මෙහෙම කියනකොට අපිට තේරෙන්න සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ මොනවා අවබෝධ කළ කෙනෙක්ද මේ? තනියම මේ දේවල් අවබෝධ කරන්න උන්වහන්සේ අපිට මතක් කරගත් හොඳයි කියනවා. අර ගුරුවරුන්ගෙන් අයින් වෙලා මම මේ ගුරුවරුගෙන් සියල්ල දැනගත්තා. මෙතනින් එහාට මට ඒ නිසා මම තනියම ගිහිල්ලා මේ දේ අවබෝධ කරනවා කියලා හිතලා ඒ බෝධි මූලයේ ඒ කරපු ආනාපාන සතියේදී යොමු වෙලා ඒ කරපු ඒ රාත්‍රිය ගැන අපි මතක් කරගන්න ඕනේ. ඒකෙන් අනුබුද්ධුනේ අපිට තේරුම් පුළුවන් වෙන්නේ කියලා හිතෙනවා. එතකොට උන්වහන්සේ තේරුම් ගත්ත උන්වහන්සේ දැක්කා මේ අවිද්‍යාවට හේතුන් මොනවාද පංච නීවරණ කියන්නේ? මේ දවස් 30 අසකන ආසේ දිවිසරි දෙමානස යොදවමින් කරපු දේවල් අපි පොයි කෙතේ ඉන්න ගතිය. මේ නිසා මේ සියල්ල වැහිලා තියෙනවා අපිට. ඒකයි හේතුව කියලා. ඒක සත්‍යය. අපි වචන වශයෙන් කොයිතරම් කතා කරා තමතුලින් මේ දේවල් දැක්කේ නැත්නම් අපි ඒකේ අවබෝධයනවා. ඉතින් උන්වහන්සේ සීලයට අපිට ඇත්තටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමාම දැකපු මේ දේ අපිට ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ අපට අමාරු කොටක කරලා දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ දේශනා කරපු දේ අපි තුලින් දැකීමේ උත්සාහයේදී දිශාවක් විදිහට සිදු කළ යුතු කියලා තේරුම් ගන්න තියෙනවා. ඉතින් උන්වහන්සේ කියලා මේ පංච නීවරණ සොලිස්කෘතින ගතියට හේතුව ත්‍රිවිධ දෘෂ්ටිය කියලා. කය වචනේ මනස යොදවමින් කරන ඒකෙට දුෂ්චරිතයකට හේතුවක් තියෙනවා. ඒ මොකද උන්වහන්සේ සොයාගත්ත දේ තමයි මේ හැම හේතුඵල ධර්මයක් කියන එක. උන්වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය අසංවරය මේව සංවර උපයස් තියෙන දන්නේ නැත්නම් මේ ඉන්ද්‍රිය ගැන අවබෝධයක් නැති වුනහම ඒකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුනහම මේ අසංවරය ඇති වෙනවා. යස් හේතු ප්‍රත්‍යය එක නිකන් සිත් වෙනවා නෙමෙයි. ඒකට කියන අසත්‍ය අසම්පන්න කියලා. ඒ කියන්නේ සත්‍ය නිකම්ම නිස්සක වෙන්නේ නේ විදිහට හැසිරෙන්නේ. එතකොට උන්වහන්සේ කියන ඒකත් නිකම් වෙනවනේ මේ ඒකකත් ප්‍රත්‍යක්ෂ තියෙනවා ඒ වැරදි දෙයි. අයෝනිසෝ මානසිකාරයයි කියලා. ඊළඟට කියනවා මේ අයෝනිසෝ මානසිකාරයක් නිකම් වෙනවනේ සද්ධාව නැතිකම නිසා ඉන්නේ. සතාරි තථාගත සබෝධි බුද්ධත්වයේ බෝධිය ගැන අපේ තුල විශ්වාසයක් නැති කම නිසා එමුණ ගේ ඒක වෙන්නේ. ඒකට හේතුව අසත් ධර්ම ශ්‍රවණය. අහන ධර්මය සත් ධර්ම නොවන බව. ඇයි එහෙම වෙන්නේ? ඉන්දස ආශ්‍රය කියලා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ මේ විදිහට පිළිවෙලින් මෙවැනි දේවල් තමා තුළින්ම දැකලා අවබෝධ කරගත්තා. ධර්මයන් වහන්සේ කියන්නේ අපි මේ සම්මා සම්බුද්ධ ගුණය කියලා කතා කරන්නේ. ඉතින් ඒකම අනිත් පැත්ත අපි බලන්න ගියොත් ආශ්‍රය යෝනිසෝ මනසිකාරය සත්‍ය සම්පජඤ්ඤය ඉන්ද්‍රිය සංවරය ඊයතිව ජීවන නැති වෙනවම මේ අවිද්‍යාව නැති කරගන්න පුළුවන් බව උන්වහන්සේ අවබෝධ කළා. උන්වහන්සේ ඒ ගැන කිව්වා. ඒ වගේම තමයි තවත් අනුසංකාරයේ එන සූත්‍රය තියෙනවා කුෂ්ණ සූත්‍රය කියලා. දැන් අපි දන්නවා දෙවන දැක්කේ මේකට හේතු තෘෂ්ණාව කියලා. එතන මේ අමුතර නිකාය මේ සූත්‍රෙ විස්තර මේ තෘෂ්ණා තුනක් ගැන භව තණ්හා කාම තණ්හා විභව තණ්හා කියලා. ඒවට හේතු මේ භව තණ්හ හේතු අවයි කියලා. එතන සම්බන්ධකම අපිට පේනවා. එහෙමනම් අපි හැම දිනම විසින් කළේ තියම්මත් දිරුකරණය කියන එක මොකද තථාගත මේ ශාසනයේ හරය වශයෙන් උන්වහන්සේ දේශනා කළ තියෙන තැන්වල සීලය නෙමෙයි සමාධිය නෙමෙයි ප්‍රඥාවයි මේ බුද්ධ ශාසනයේ හරය කියලා. ප්‍රඥාව ඇති කර ගැනීමට නම් හේතුමයි කියන එක උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. උන්වහන්සේ ඒ දේ අවබෝධයෙන් මම අවබෝධ කරගත්ත නිසා කොහොමද මේ දුක ඇති වෙන්නේ කියලා උන්වහන්සේ දැක්කා. ඒ සාමාන්‍ය ලෝකේ ලෞකික විදිහට තේරුම් ගන්න හැටි. ඊළඟට ගිහිල්ලා උන්වහන්සේ තේරුම් ගත්තා මේ සියල්ලම ඇත්තටම මේ සිදුවෙන හැටි උන්වහන්සේ දැක්කා. මේ සිදුවෙනවත් ඒ දැක්කම උන්වහන්සේ ඒවා ගැන අර උපේක්ෂා ඥානය කියලා අවසානයේ ඇතිවෙන එක්තරා ඥානයක් ගැන කළ යුතු දෙයක් අපි අවබෝධ කරගත්තු දෙයක් විදිහට උන්වහන්සේ අපිට පැහැදිලි කරා. එන්න මේ සියල්ල සිදුවීමට මේ අවිද්‍යාව නැති කිරීම. සිදුවන්නේ කොහොමද කියන එක උන්වහන්සේ අවබෝධ කළා. ඉතින් ඒ නිසාම මම හිතනවා අර පුප්පේ අනනුසුතේ සුදාමේසුකි මේ උත්පාද අවබෝධය සඳහාමයි කියන එක කියලා එතන කියලා තියෙන්නේ. ඉතින් ඒ එක තවත් සත්‍යයක් තියෙන අවිද්‍යා පහන සූත්‍ර කියලා. උන්වහන්සේ එතන කියනවා මේ අවිද්‍යාව නැති කරන නම් අපි මේ ආයතන ආකාරිතේ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට ඒ වගේ ඇතිවීම නැතිවීම වය දකින්න ඕනේ කියන ඇස. ඊළඟට ඇස ඇති වෙන නැති වෙන බව අනිත්‍ය බව. ඊළඟට රූප අනිත්‍ය බව. ඒ වගේ ඇස නිසා හටගන්න චක්කු විඥානය අනිත්‍ය බව. ඒ තුන එකතු වෙන හතර චක්කු සංස්කාරයදී වශයෙන් ඒ සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගන්න ඕනේ කියන. මේ විදිහට කියනකොට අපේ හිත ඇතුළේ අපිට ඇති වෙන්න ඕන දෙයක් තමයි දැකිය යුතු දේවල් සත්‍යාවෙන් අරගෙන. මොකද සම්මා සම්බුදු කෙනෙක් මේ දේවල් අවබෝධ කරලා අපිට කියන්නේ. අවබෝධ විදිහට ඒවල් අවබෝධ කර ගැනීම ප්‍රයත්නයක යෙදිය යුතුයි කියන්නේ. ඒ ඇසුල් කරන්න ඒන්න සම්මා සම්බුදු ගුණය අපිට පැහැදිලි වෙයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. එරුවන් සරණයි සුලබනාට මම මොමත් එකක ඉදත කරන්නේ නම් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇත්තටම අසම සම කියලා සමානයි කියන්නේ යම් කිසි කෙනෙක්ට සමාන වෙන්නේ තව බුදුරෙක් විතර මේ මොකදනේ කියනවා නම් ඒ කියන බුදුරුනේ ඉවර වෙන්නේ නැහැ කියලා කියන කල්පේ වරුණා ඉතින් ඒ වර්ණන කරන්න දුකෙනෙක් විතරයි කියලා කියනවා. ඒ තරමට තම විශේෂ ස්වයංව මේ හොයාගත්තා වූ බුද්ධ ධර්මයේ ලෝකයට ඉදිරිපත් කරන ධම්මචක්කන පවත්තන සූත්‍රයේ කියන තේ ධම්මචක්‍රේ කවදාකවත් අපතිවත්තියන් අපව ආපසු තමයි බුදුරජාණන් වහන්සේලා මුල මැද අග හැමදේම එකාකාරයෙන්ම දේශනා කරන්නේ. එතකොට ඒ විදිහට දේශනා කරන සම්බු ඥාණි මම හිතන්නේ කියන්නේ මම විසින්ම අවබෝධ කරගත්ත ඥාණයෙන් තමයි කිසි දෙයක් වරද්ද ගන්න බැරුව තව කෙනෙක්ට තියෙනවා දේ ප්‍රශ්නයට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරන්න පුළුවන් ඒ ධම්මචක්කයන් අරවල වෙනස් කරන්න පුළුවන් ධර්මචක්කේ පමණක් එකලොට වෙනස් කරන්න කිසි කෙනෙක්ට කිසිම බලයකින් වෙනස් කරන්න බැ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා තේරුම් ගන්න. ඒකට ඒ අතරින් උත්තම පුරුෂයෙක් වෙන බුදුරජාණන් වහන්සේටම පමණයි මේ සම්මා සම්බුදුරමේ බුද්ධ බවට පත් වෙන බුදුරෙයටම තමයි ඒ විදිහටම ඒ පවතින්නේ. ඒ වගේම දෙතිස්ම පුරුෂල බුදුරෙයට පමණක් මේ දෙතිස්ම පුරුෂ ලක්ෂණ පහළ වෙන්නේ චක්‍රවර්ති රජතුමාටත් පහළ වෙයි. ඒක වෙනස් වෙන්නේ ඌර්ණ රෝම ධාතුව කියලා කියන මේ නළලේ පවතිනා වූ ප්‍රතිපාඨෝ රෝම ධාතුවේ තියෙන වෙනස. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ඉස්මා පුරුෂ ලක්ෂණ වලින් බොහෝමයක් තිබිලා තියෙනවා. ඒ වගේ ගිහි වශයෙන්ම බ්‍රාහ්මණයට ඇතුළේ තියෙනවා අර තමන්ගේ මේ ලිංගයේ වෙනම පොකුවක බහල තියෙන ඒ තිබිලා තිනවා ඒ මහා බ්‍රහ්මාය කියන බ්‍රාහ්මණයට. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා ශ්‍රාවක වහන්සේලා ඇති වුණාම ඇති වෙන ශ්‍රාවක සංඝයාලාට සමහර ශ්‍රාවක සංඝයාලාට බුදුරජාණන් වහන්සේලා කිත්තු කළා තිනවා නමුත් සමාන වෙන්න තරමටම ලැබෙන්නේ නැහැ කිසිම මේ අපිට බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරනකොට බලනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට මේ මුගලන් මහරහතන් හිට කුලවන්ද කියලා මට නහන්න. එතකොට ඒක එහෙම බලලා 80 මාස ආගදිරල කසේ බුදුරෙක් ඔක්කත් ඉන්නවා කියලා එහෙම බලනවා මේ අනන්ත සක්වල ඉන්නවද 15 කියලා. එහෙම බුදුරෙක් පහළ වෙන නිසා බුදුරුවක් මවල ඒ බුදුරුවට කියනවා ප්‍රශ්න අහන්න කියලා දැනනසිකල ඒ වගේ තමයි බුදු ගුණේ කාටවත් ඒ බුදු ගුණයට සමාන කරගත නොහැ. පෙරවන් සරණයි සියලු දෙනාට. පෙරවන් සරණයි ජයන්ත මහත්මයා ඔබතුමා කතා කරන්න හැදුවා නේද? ඔව්. ඔයතරම් පොඩි දෙයක් සවස් වලින් තේරුම් ගන්නයි මම ප්‍රශ්න කරී තත්හන් ඒක ලකින විදිහට සත්‍ය දෙකක් තමයි බුදුජානන් වහන්සේ නැති කාලේ තිබුණේ. බුදුජානන් වහන්සේ තමයි මේ සත්‍ය කියන එක ඇත්ත වශයෙන්ම අවබෝධ කරේ කියන එක තමයි මේ මගේ දැනුම. මොකද දුක්ඛ සමුදයත් කියන සංකල්පන දෙයක්. මේක කියන දුක ඇති වෙන්නේ මේ සංසාරේම දුක ඇති වෙන්නේ කාම තණ්හා භව තණ්හා විභව නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දැකින විශේෂ දෙයක් තමයි මේක නිරෝධයක් කියනවා කියන්නේ. නිරෝධයක් කියන්නේ නිරෝධ මේ විදිහයි කියන එක දැකින්නේ බුදුරේ. කියන්නේ පසේ බුදුරේ සුද්ධහන නමුත් පසේ බුදුරෝන්ට කියන පැහැදිලි කර ඒ මාර්ගය වෙන කෙනෙකුට කියා දීමේ වාස්තුමැති බවයි ගහන්නේ. ඒ ආකාරයටයි දැකින්නේ කියලා මම හිතනවා හොඳ සාකච්ඡාවක් අද සිදු වෙනවා. දැන් තමයි ඔබතුමනික පොතකින්ද දැක්කේ මොකද පංච උපාදානස්කා කියලා දුක පැහැදිලි කරනකොට පංච උපාදානස්කන්ධ පිළිබඳ තිබුණද ඔබතුමා පොතකින් දැක්කද නෑ මෙහෙමයි දැන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තුනක් නැතත් තියෙන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තියෙනවා කියලා. ඒ කියන්නේ උපාදෝ අභිප්‍රේ උපාදෝ වතතලතා කිතාවත ධාතු ධම්මට්ඨිතිකා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා සම්මා අනාත්ත කියලා තියෙනවා. ඒකෝට ඒ ටික තියෙනවා. සබ්බේ සියලු සංස්කාර ධර්ම දුක දුක කියන එක පවතින දෙයක්. ඒක පස්කන්ධයක් හැටියට දැකලා නැතුව ඇති නමුත් එතන පවතින පංච උපාදානස්කන්ධයක්. එතකොට ඒ දුක තියෙනවා. ඒ දුක ඇති වෙන්නේ ඊට අමතරව ඒ පවතින දේට ප්‍රති يعني ඒ පවතින දුකින් මිදීම මිදෙන මාර්ගයක් කියන දෙක ඇත්තම හොයාගත්ත බුදුරජාණන් වහන්සේ කියන එකයි. ඒක අර ටික පවතින දෙයක්. දුක කියන එක පවතින දෙයක්. දුනත් නැත දුකත් පවතින දුක්ඛ සමුදයක් පවතිනවා. හැබැයි කවුරුත් මේ දුක කියන්නේ මේකයි කියලා මේ ওই විදිහට කඩලා බිඳලා වෙන් කරලා දැනගන්න ඥානයක් නැති වෙන්න පුළුවන්. ඒක සමුදේ මොකද්ද කියලා දැනගන්න ඥානයකුත් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දුකත් සමුදයක් කියන දෙක පවතිනවා. ඒ සංසාරය යන්නේ බුදුරු උපදින්න නැති කාලේ يعني මේ බුදුරේ පහළලා නැති කාලේ මේ සසර කියන එක يعني සත්‍ය සංසාර ගමන් කරන්නේ නොදැනීම. ඒ තවතිනවා දැනීමක් නෑ. ඒක දැනගත්තේ සත්‍ය වශයෙන්ම දැනගත්තේ මේ චතුරාර්ය සත්‍ය ඒකකරන්නේ සත්‍ය හැටියට දැනගත්තේ බුදුරජාණන් වහන්සේ. නමුත් මම කිව්වේ ඒ දෙක පැවතුනා. නමුත් නිරෝධයත් මාර්ගයත් එකයි කවුරුත් නිවන් දැකන්නේ නැත්තේ. ඒ දෙක විශේෂයෙන්ම හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒවත් තමයි. සරණ තව විනාඩි කීපයක් තියෙනවා කල්යාණ මිත්‍රයන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරන්න. සරණයි මට මේක ඉගෙනීම සඳහාමයි මම ප්‍රශ්න අහන්නේ මේ ධන කෙනෙක් කියලා මට පැහැදිලි කරලා දෙන්න නිරෝධ ගැන සාකරනකොට මේ පටිච්චසමුපාදයේ මේ හේතුන් කියන හටගත්තු තියක් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එකද නිරෝධය කියන්නේ නම් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒ පැත්තද කියන පොඩ්ඩක් තේරුම් ගන්නයි. ඇත්තටම මහත්තයා ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මහත්තයා දේශනා කරේ යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලේ අර කාම තණ්හා විභව තණ්හා වශයෙන් ඇති තණ්හාවගේ නිර්වශේෂ බිඳුවක්වත් ඉතුරු නැතුව ප්‍රහාණය තමයි නිරෝධය උන්වහන්සේ ඒකදී සඳහන් කරේ. මේ මම දන්න විදිය එහෙමයි. මේ කල්යාණ මිත්‍ර ඊට වඩා දන්නවනම් පැහැදිලි කරලා දෙන්න පෙරවන් සරණ. චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමියට යමක් කියන්න. මේ වසන්ත මහත්මිය අපේ වෙත කිලිසු දෙකක් තියෙනවා කියලා වගේ තමයි දැන් තියෙන්නේ. සම්මුතිය තුළ ඉන්න ලෞකික සම්බන්ධිතිය ඉන්න කෙනෙකුට නැතිවේ කියන එක වෙනින් පහසුවක් වෙනවා. නමුත් පරමාර්ථ ධම්ම වලට යනකොට ඒ එතුමා කියපු අවබෝධ වෙනවා. ඒක සිදු වෙන්න කොහොමද කියන එකත් අවබෝධ වෙනවා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන තේරුම. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්වා ජීවක් මහත්මිය කරුණාවෙන්. ඒක මට නම් තේරුන්නේ නැහැ මොකක්ද ඒක. එතුමන් කිව්වේ තියෙන දෙයක් මම ඒක වසන්ත මහත්මයාට ඒක හොඳට ඒක පැහැදිලි කරයි කියලා. තියෙන දෙයක් මේක නැත්තම් මේක නැහසද? එහෙම නැත්තම් ඇටි නොවීම ගැනද මේ කියන්නේ කියන එක. සම්පූර්ණයෙන්ම ඇති නොවීම වෙනවා නම් ඒ නිසා මේ නැති වෙනවා කියන එකද කියන එක. වසන්ත මහත්තයා ඔබතුමාට පුළුවන් මම ප්‍රශ්න හැදි දැනගන්න ඕනේ සෑ බං ඇත්තටම මට ඒක පැටලෙලා කියන්නේ ඉතින් මම කියන්න පුළුවන් හරියටම ඒකයි මම දැනගෙන හෙවන නෙමෙයි මම එහෙම අහන්නේ මම දැනගෙන මං අහන්නේ ඉතින් ඇහුවේ අර ඔක්කොටම දැනගන්න තීරුම් අරගන්න විදිහට මේ දැන් පුස්තේස ධම්මේසු කියලා කිව්වහම පෙර කියන්නේ අවදාකත් නහව දෙයක් නිතර අපි කියන්නේ කතා කරපු බුදුසෙන් එතකොට දැන් එහෙම කෙනකොට එතකොට මට හිතුණා දැන් අපි අර දැන් ඇතිවිච්ච දෙයක් දැන් මේ හේතු නිසා යම් කියනවා. ඒකද කියන මේ අර ඉතර අර පටලවන වගේ ස්වභාවයක් මට තියෙන මේ හරියට තේරුණා. තම කර්මාවේ මහු කරන්නේ. තිරන් සර්ණයි. ඔව් පන්සල් මාතෙන් සමහර. ඔව් තිරන් සර්ණයි අතන ඒ කියන්නේ විද්‍යාවටපත් වීමයි. විද්‍යාවටපත් වෙනවා කියන්නේ අවිද්‍යාවෙන් මිදෙනවා කියන එක. අවිද්‍යාවෙන් මිදෙන්න මිදීමයි නමුත් ඒ සඳහා වැඩ පිළිවෙල තණ්හාවෙන් තමයි ආරම්භ කරන්න තියෙන්නේ. කියන්නේ තණ්හාව නැති කිරීමෙන් තමයි විද්‍යාවටපත් වෙන්න යන ගමනට මඟ පෑදෙන්න කියන එක තමයි එතනින් කියවෙන්නේ. ඒකට එහෙමනම් නිරෝධය කියන්නේ විද්‍යාවටපත් වීම. අවිද්‍යාව කිරීම. තේරුණාද? අබුම් පින්තත්න ශ්‍රී මහත්තයා මම දැක්කේ නෑ ඔබතුමා ඉන්නවා කියලා. ඒකයි තේ අද පුළුවන් ද කතා කරමු. තේමන් සර් නෑ ඒ තමයි සකච්ඡා කරන්න කියලා තමයි වැඩගත් කරුණු බොහෝමයක් මෙතනවා. සම්මා සම්බුද්ධ ගුණයත් බුද්ධ ගුණයත් තුලන් දැන් හැම කරුණක්ම වගේ ඉතාලම ගැඹුරෙන් විස්තර කරලා දුන්නා. දැන් මම අහලා තියෙන විදිහට නම් බුද්ධ ගුණේ කෙනියයි අසින්නයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ බුද්ධ විෂය ඒක කාටවත් තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඒක මම හිතන හැමෝම දන්න එකක්. ඒකේම දැන් මට මෙතන තියෙන්නේ පැහැදිලි කරගන්න අවශ්‍ය කරන්නේ දැන් බුදුහාමුදුරු මේ ඇති කරගත්ත බුදුනාට පස්සේද එහෙම නැත්නම් මේ පාරමිතා පුරන කාලේ කියන්නේ අපි දන්නවා බුදුහාමුදුරු අසංකේය කල්ප ගන්න මෙතන තිරුව කියලා. ඉතින් මේ පාරමිතා පුරලා ඒ කියන්නේ මේ ගුණ පුරුදු කරගෙන ඇවිල්ලා මේ ඡන වෙච්ච වෙලාවද මේ ගුණ ඇති වුණ කියලා දැනගන්න කැමති තිරුව සර්ල. ඉන්ද බුදුරජාණන් වහන්සේ බුද්ධ වුණාන් පස්සේ තමයි සම්පූර්ණ ගුණ ආවේ උනාට බුදුරජාණන් වහන්සේ පෙරම් පුරුණකොට උන්වහන්සේට මේ යම්සි තත්ත්වයට ඇවිල්ලා තිබ බුදුරජාණන් වහන්සේ ඇත්තටම නීති විවරණ ගන්නකොටත් උන්වහන්සේ ආස්ත සමාපල සම්මාපදීඩාසත්ට ගඟලා තිබ්බේ. ඒ වගේම අර එක ජාතක කතාවක් තියෙනවා ඒක මම හිතන්නේ හස්ති පදෝස්තුන් උන්වහන්සේ සමග ලක්ෂ ගාණක් මහාන වෙලා කියනවා මේ රජ කුමාරයෙක් කියලා ඉඳලා ඒ රජේ ඒ අලෙ බෝට යම් කිසි කෙනෙක්ගෙන් රාග සිතක් ඇති වෙනවා නම් ඒ ස්ථානෙට ඉන්න තැන ඉඳන් ගිහිල්ලා ඒ ඈත තියෙන ඒ ඉන්නේ පහළ වෙලා ඒ රාග සිත මෙන්න මේක මේ බොහොම කරදර සහිතයි මේ නිසා ඔබට ඒ සියලු දේම තේරුම් කියලා දෙන්න පුරුදු පුළුවන් වෙලා තියෙනවා. ඉතින් බුදු බෝධිසත්වරුන්ට පෙර ආත්මවල ඒ වගේ මේ වුණ තිබිලා තියෙනවා තෙරුවන් සරණයි බොම්පි. තවත් යමක් එකතු කරන්න තියෙනවද අපේ සාකච්ඡාවට කල්යාණ මිතුරු මිතුරියන්ට? තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය ඇත්තටම අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න කැමති. අපි මොකද්ද මේ කරන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි දන්නවා තථාගතයන් වහන්සේගේ ඥාන අපි ගාව විදිවල ඒක අවශ්‍යම අපිට අර කිව්වා වගේ බුද්ධ විෂය අචින්තයයි කියලා. ඒ අවසානය දක්වා තේරුම් ගැනීම අපිට තාමත් අපහසුයි. ඒ දන්න එක දෙයක් උන්වහන්සේ අවබෝධ කළ ඥානය එක වචනයෙන් කියනවා නම් අපි ඒකට යථාභූත ඥානය කියලා කියනවා. ඇත්තටින් දැකීමේ ඥානය කියලා. එහෙමනම් මේ ඇත්ත ඇතිසැටින් දැකීම අපි කාටත් කරන්න පුළුවන් දෙයක් බව අපි තේරුම් මොනේ. එහෙමනම් ඒ සඳහා උන්වහන්සේ දීපු ඒ ප්‍රතිපදාව ඒ පිහිටලා ඒ ප්‍රතිපදාව මාධ්‍යුත් ඒ දේ අපිට සිදුවේ කියන එකත් අපි විශ්වාසයකින් යුතුව මේ ගමනේ ආ යුතුයි කියලා හිතෙනවා. ඒ නිසා අවිද්‍යාව නැති කර ගැනීමට අපි අර කතා කරපු තැන අනිත් පැත්තට අපි ගත්තොත් ඇත්තට සත්පුරුෂ ශ්‍රේණිය පටන්ගෙන සද්ධර්ම ශ්‍රවණය ආදී වශයෙන් ඇවිල්ලා ඇත්තටම ත්‍රිවිධ සුචාරිතය පටන් ගන්නවා කියන්නේ කුසල් දහම් වැඩිම තමයි. සතර සතිපට්ඨානය වඩන්න සතර සතිපට්ඨානය වඩන කෙනෙක්ගේ මනස තුල සත්ත බොජ්ජංග වැඩෙන. ඒ සත්ත බොජ්ජංග වැඩීමෙන් තමයි විද්‍යාව පහළ වෙන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව විමුක්තිය පහළ වෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඉතින් මේ ධර්මතාවයන් අපතුලින්ම දැකීම උත්සාහයක යෙදිය යුතුයි කියන ඒ දලත් මහත්මයා සාකච්ඡාව නිමා කරන්න වෙලාවද? එහෙම නැත්නම් තව ටිකක් කතා කරනවද? තවත් කල්යාණ මිතුරු මිතුරියන්ට අවස්ථාවක් තියෙනවා කතා කරන්න යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න. පත්මශ්‍රී මහත්මයාට තියෙනවද යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න වෙනස් අදහසක් හෝ සාකච්ඡා කළ දෙයක්? මමත් ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ගොඩක් කරුණු දැනගෙන ඉන්නේ නැති අමතක වෙලා තියෙන්නේ නැති. නමුත් ඒ මතක් කරගෙන මේ බොහෝ ප්‍රශ්නවත්. ඒකින්ද ඔබ සමටම බොහෝ සෙන්ටින් කියලා කියන්න තමයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපිට බොහොම ප්‍රයෝජනයක් නගන්න ප්‍රශ්නයක් නැද්ද? තෙරුවන් සරණයි. දලත් මහත්මයා ඔබතුමා කීපවරක් සඳහන් දරන ගැන භගවා බුදු ගුණයේදී උනත් පුළුවන් ඉදිරිපත් කරන්න දැන් කාල වේලා නැති නිසා එහෙම කරොත් හොඳයිද කියලා. ඔව් කමන්නේ අපි එහෙම කරමු. මම අර බහිස් ගාලා අපි අතම චිත්තමාදී කිව්වා වගේ අද බලාපොරොත්තුනේ සම්මා සම්බුදු බුදු ගුණය පමුණයි. නමුත් අර යමුවෙච්ච නිසා අනිත් බුද්ධ ගුණ ගැන ඒ නිසා අපි ඒ දෙකම එකට කම නැහැ කියලා. මේ කෙසේවත් ඒක වැඩියක් වෙන්නේ නැහැ. අපි පරමාන නම් මේ අද දවසේ සාකච්ඡා මගේ හිතේ ඒක විච පරමාර්ථය නම් අද දවසේ කියන්නේ මේ බුද්ධ ගුණ ගැන කතා කරන්න කියලා අර නිකන් මාත්‍යත් ඒක වස්ස නැහැ. අපි සාකච්ඡා අවසන් කරත් වගේ ඇවිල්ලා තියෙනවා මේ සාකච්ඡා යනකම. ඔව් බලාපොරොත්තු නම් මගේ හිතේ තිබුණේ අර මේ පාර දෙවල් මදි කියලා දැනෙනවා හිතට. ඒක ඒ වගේම ඒ දැනෙනවා වගේම වෙනස් ඒකගේ ස්වයං වාසල මතක් කරනොත් එක්ක මේ බුදු ගුණ වැඩිපුර වඩන්න. අතනම අද අමුචේ ඒකගේ ස්වයං වාසී කිව්වා මේ 108 පාඩයක් පුළුවන් නම් හිතුස ගතව කියන දවස. දිනෝ ඉතින් මේ ඒවත් බගෑරිලා තියෙන බවක් වෙනවා මට. උකට කෙන් මන් දන්නේ. ඉතින් බොහෝ විට අර ෆයිනල් ගෝල් එකම ගන්න තමයි උත්සාහය තියෙන්නේ. හරියටම බුදුහාමුදුරු රහත් වෙන්න නම් කොහොමද සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කියලා. අපි අර අමතකයි කාටකද යන්න වතුර නෑ, තෙල් නෑ, කායකේ උඩන් නෑ කියලා ඒව අමතකයි කියලා හිතෙනවා. ඒ නිසා මේ හුස්ම මේ කතා කරන්නේ. ඉතින් මේ නිසා මේ සාකච්ඡාවක් මතු වෙන්න ඕනේ බුද්ධාගම මහත්තයෙක් කෙරෙහි මේ ඒක වෙද්දී මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුදු ගුණේ ඇති වෙන්න තමයි පරමාර්ථය වෙන්න ඕනේ මේ සාකච්ඡාවේ. මේ තුල ඇති යම් අපේ සම්මාදිට්ඨිය වැඩි වෙන්නේ අපි එක මේ ගුණය තුළින්ම අපිට ඒක වෙයි. මොකද අපි ඒවා වෙන වෙනම කතා කරනවා සාකච්ඡාවල ඇතුළතමට. ඒවට ඒකට වැඩි පුදයන් ගන්න මුංවාංශයේ ගුණ පිළිගත අස්තකින් කඳුළු වැටෙන තරමට ඒ කතාවකට ගුණය මතක වෙන විදිහට තමයි අපිට යොමු වෙන්න වඩා වඩා මේ වගේ බලපොත්. ඉතින් ඒක තමයි බොහෝ දුරට සිද්ධ වුණා. ඒක සිමාවක් නෙමෙයි මම මේක කතා කරපම නෙමෙයි. ඒකම හොඳින් ලා ඉතින් මේ වගේ ඇතුළට දැන් තිබෙන්නේ බොහොම ඒ කාරණාව අපිට විස්පත් වෙන විදිහට කතා කළා. ඒ නිසා මේ ඔබතුමිය අහපු ප්‍රශ්නේ අපුණත් බගවකින් කතා කරනකොට අපි කතා මේ ගුණයන් කතා කරමු. අපි අතරම මේ පොත්පත් වල තියෙන දේ හරි වැරදි කියන්නේ නෙවේ. කොම්පෝදේ කොම්පෝනෙන්ට් ඉතිබස් තමයි හැම ගුණයක්ම අපි ඔළුවට දාගෙන ඒ තුලින් අපි ශ්‍රද්ධාව ඇති කරගන්න බුදු ගුණ වදන්න පුළුවන් විදිහටම කතා කරමු. සමාන වෙනවා වැඩි පුර කතා තෙරුවන් සරණයි. ඇත්තටම අපි අද තෙරුවන් සරණයි මහත්මිය මම පොඩ්ඩක් හසංග මහත්තයාගේ ප්‍රශ්නෙටත් පිළිතුරක් වශයෙන්. අනේ හොඳයි හොඳයි මහත්මයා. මහත්මිය ඇත්තටම බුදු තමන් ගැන එහෙම වර්ණනා කිරීම කෙරෙන්නේ නැහැ මේ සූත්‍ර වලින්. උන්වහන්සේලා බුදු ගුණ දැන් දජද ඒ වගේ තැන් වලදී මේ දෙවියන්ගේ සංග්‍රාමය ගැන කියනකොට ඒ එහා අද්දාල වල බුදුරු තමාගේ එහෙම වර්ණනා කෙරෙන්නේ නැහැ විශාල මේ විස්තරාත්මකව. ඒ වගේම බුදුරු තමන්ගේ අවශ්‍ය කාලයෙන් සම 100%ක් පමණ මේ උන්වහන්සේලා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි අවුරුදු 100යි පාලේන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 100,000දී අවුරුදු 80,000යි ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි බුදුරුන් ඒ කියන්නේ පස්සේ ඒච්ච විදිහටම කියන්නේ උන්වහන්සේලා නිහතමානී විදිහට තමයි ඒ හැම දෙයක්ම මම හිතන්නේ. එතන ඒ නිසාම තමයි මේ සූත්‍රවල වැඩි බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන්නේ. මම කියන්න පොඩ්ඩක් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ ඒ ගාථාම තියෙන්නේ නමෝ තස්ස කියන එක කියලා තියෙන සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන. ගාත කිරපමේ කියලා තියෙන්නේ මේ සතරවරන් දිවුරුයි මේ සක්ක දේවෙන්දේ මහ මේ එතකොට ඒවා පසු කාලීනව දැම්මා මිස බුදුරජාණන් වහන්සේ විසින් මේ විසින් සූත්‍රවල සමහර වෙල දෙලති දෙකලා එහෙම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අර මේ අර එක තරුණයෙක් ඉන්නවා ඒ තරුණයා මේ විහාරයේ දිහා බලලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. ඒ මත් තරුණයා එම් තරුණයා තමයි මට මතක හැටියට මේ කියලා තියෙන. ඒක තමයි පසුකාලීනව ඉන්නවා බුදුරජාණන් එනම කරගෙන තියෙන කර්ණයි. තෙරුවන් සරණයි. තවත් කල්යාණ මිත්‍රයෝයි කතා කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපි සාකච්ඡාව නිමා කරන්නයි වෙලාව. මං හිතනවා දැන් සාකච්ඡාව නිමා කරන්න වෙලාව හරි කියලා දලුවත් මහත්මයා. ඔව් අද දිනේදී අපි කතා කරන්නවා. ඔව් නෑ මම කියන්නම කරු මේක හොඳයි හොඳයි. ඇත්තටම අද දිනේදී අපි බලාපොරොත්තුනේ ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා මන පාඩම ගැනයි. නමුත් ස්වාමීන් වහන්සේ අද සම්බන්ධුනේ නෑ. අපි ඒ වෙලාව ඉතාට බුද්ධ සංස්කෘතිය කියදුනා කියන අදහස තමයි ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ බුදු ගුණ ගැන ලක්කරේ දප්ති සම්බොජ්ජංගේ වැඩෙන කටයුත්තක් අපි ඒ කරේ. අපේ ශ්‍රද්ධාව වැඩි කරගෙන ඒ ශ්‍රද්ධාව තුළින් පිට ඉදිරියට යන්න තියෙන්නේ කියන අදහසක් තමයි මගේ තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් බල ධර්ම වශයෙන් ඒ ආකාරයට ගිහිල්ලා අපි ඉගෙන යන්න ඒ එකම අපි ඒ ආකාරයෙන් දැනගත්තා වූ කරුණෝ සසර දුකින් මිදෙන ආකාරයට චතුරාර්ය සත්‍යය කරගෙන යා ගැනීමට උපයෝගී කරගත යුතුයි කියලා අපි කල්යාණ මිත්‍රය සඳහන් කරා. ඒ ආකාරයට ඉතාම සාර්ථක ධර්ම සාකච්ඡාවක් සිද්ධුනත් ඉතින් අද දිනේ මේ වගේ ධර්ම සාකච්ඡාවකට අපෝ යොමු කරලා අපිට අවස්ථාව ලබා දීලා ලෝකේ පුරා ඉන්න කල්යාණ මිතුරු මිත්‍රයන් එකතු කරලා දීලා මේ ආකාරයට සංග්‍රහණය කිරීම ගැන අප්‍රමාණ කෘතවේදීව දලුවත් මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අනන්ත වූ බුදු ගුණ බලෙන් අනන්ත මහ සංඝ ගුණ බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබිලා තවත් බොහෝ කාලයක් මේ ආකාරයට ලෝකයට උදවමින් නිර්වාණ මාර්ගය කරා යාගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම දෙමව්පියන්, වැඩිහිටියන් ඇතුළු හැම දිනටත් ජීවත් වෙලා ඉන්න සියලුම පවුලේ අයටත් ඔබතුමාගේ ආචාර්යයන් වහන්සේලාටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය වේවා. ඒ වගේම අද කල්යාණ මිතුරු මිතුරියන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිට දැනුම ලබා දීම ගැන අප්‍රමාණ කෘත අපි නොදන්න කරුණු බොහෝමයක් ඉගෙන ගන්නවා මේ සාකච්ඡාවලින්. තව තවත් හොයාගෙන ඉගෙන ගන්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒක නිසා ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බව කියන්න පුළුවන්. ඉතින් ඔය සෑම සියලුම දෙනාටත් ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරා යාගන්න හේතු වේවා, වාසනාවවා. ගමනේදී ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් යුක්තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුව සද්ධර්ම ශ්‍රවණය ලබන සුගතිගාමි වෙමින් පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම පෞල්වල සෑම අයටත් සෑම සියලුම දෙනාගේ නෑදෑ හිත මිතුරන්ටත් මියගිය සෑම සියලුම දෙනාටත් පින් කැමති ඕනෑම කෙනෙක් මේ පින් අනුමෝදන් කරගෙන සුගතියෙන් සුගතියට පින් එන්ට සිරලන් සරණයි.